2014 වසරේ දෙවැනි මාසේ 9 වෙනිදා භාවනා වැඩසටහන. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. යමෙක් ධර්මය දකීද ඒ සියලු දෙනාම මාව දකිනවා. යමෙක් මාව දැකිය යුතුද ඒ ධර්මයෙන්මයි දැකිය යුත්තේ. දහම් ඇසින්මයි දැකිය යුත්තේ. එනිසා මසැසින් බුදු කෙනෙක් දකින්න ප්‍රාර්ථනා කරන අය වෙත්නම් හොඳින් මතක තියාගන්න, මස්සැහෙන් බුදුවරු දකින්න පුළුවන්කම නැහැ. ඒ සදහම් ඇසින්මයි ලෞතර බුදු කෙනෙක් දකින්න පුළුවන්. ලෞතර බුදු කෙනෙක් අජර අමර කියන ගුණයෙන් යුක්තයි, ජරාවට පත් වෙන්නේ නැහැ. බුදු කෙනෙක් ජරාවට පත් වෙන්නේ නැහැ, අමරයි මැරෙන්නේ නැහැ. අජරාමරයි ජරා මරණ දෙකම නැහැ. ඒ කියන්නේ බුදු කෙනෙක් සදාතනිකයි. බුදු කෙනෙක් සදාතනිකයි. විශ්වයේ යම් තයක් සදාතනිකද ඒහා සමානව ලෞතර බුදු කෙනෙක් සදාතනිකයි. ඒ සදාතනික භාවය රැඳෙන්නේ කොහොමද, සැකසෙන්නේ කොහොමද? ඒ සදාතනික භාවය ඇති වෙන්නේ අර ජරාවට පත් වෙන, මරණයට පත් වෙන කරුණාවලින් නිදහස් වීම නිසා. මොනෝද ජරාවටපත් වෙන්නේ, මරණයටපත් වෙන්නේ? සංස්කාර ලෝකය. සංස්කාර ලෝකය මනසින් අතහැරියට පස්සේ ඒ මනස, ඒ විඥානේ කවමදාකවත් මරණයටපත් වෙන්නේ නැහැ, මිදීමටපත් වෙන්නේ නැහැ, ශෝකයට සංවේගයටපත් වන්නේ නැහැ. අප සංවේගයටපත් වන්නේ ඇයි? අපි සංස්කාර ලෝකය ග්‍රහණය කරගෙන ඉන්නෝ, මමයි කියලා හිතන් ඉන්නෝ, මගේ කියලා හිතාගෙන ඉන්නෝ, මගේ ආත්මයයි කියලා වෙලෙනෝ. නමුත් මේ සංස්කාර ලෝකයේ කිසි දෙයක් අපි හිතන විදියට පවතින්නේ නැහැ. පවතින්නේ නැති නිසා සංස්කාර ලෝකය වෙනස් වෙනවා. නමුත් සංස්කාර ලෝකයේ මගේ මගේ කියලා හිතලා පොරබදන්න හදනෝ. නමුත් සංස්කාර ලෝකයේ මගේ නොවනකොට, ඒ සංස්කාර ලෝකයන් අපි සිතන පරිදි නොපවතිනකොට, ඒව බිඳිනකොට, ඒ සංස්කාර ලෝකයේ තුල සංවේග, සන්තාප, ශෝක, තැවුල්, වේදනා හට ගන්නවා. ඒ නිසා සම්බේ සංඛාරා අනිච්චා. සියලුම සංස්කාරක ධර්මයෝ ග්‍රහණය නොකරන්න. ඒකයි එකෙන් තේරෙන්නේ, ග්‍රහණය කර නොගන්න. ඒ ග්‍රහණය කිරීම ආකාර දෙකයි. එකක් තමයි ග්‍රහණය කරන ක්‍රමවේදයක් ඇලීම, බැඳී යාම හොඳයි, ප්‍රියයි, මනාපයි, කාන්තයි, මනස්කාන්තයි කියන ස්වභාවයෙන් ඇලෙනවා. තවත් ඇලෙන ස්වභාවයක් තියෙනවා. ඒ තමයි මං අප්‍රියයි, අමනාපයි, මට පෙන්වන්න බෑ, පිළිකුල් සහගතයි ආදී වශයෙන් දෝෂ සහගතව ගැටීම. එවනම් මේ ගැටුණු මනසක් ඇති කිරීමෙන් සසරෙන් නිදහස් වෙන්න බෑ. මේ රටේ ඉන්න සියලුම යෝගාවචරයන්ට, ඒ වගේම කම්මට්ටානාචාර්යවරුන්ට, ධර්මදේශක උපදේශකවරුන්ට, අනුශාසනා කරන ප්‍රසිද්ධ ධර්ම කතිකයන්ට, සියලු දෙනාටම කියන්නේ ගැටීම පුරුදු කිරීමෙන් මනසෙන් නිදහස් වෙන්න බෑ. අර නොයෙකුත් දේවල් වලින් ඇලීමෙන් නිදහස් වෙන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ ගැටීමෙන් යුක්ත මිනිස්සු නිර්මාණය වෙනවා. ඉතින් ලංකාවේ ඉන්නේ බහුතරයක් ගැටෙන මිනිස්සු. පොඩ්ඩක් නැත්තම් හැම දෙයක් එක්කම ගැටෙන, රණ්ඩු කරගන්න, කෑ ගහගන්න, හැම දෙයක් දිහාම ද්වේෂ සහගතව වැරදි විදියටම බලන්න, හැම දෙයක්ම වැරදි කියලා ඔළුවේ දාගෙන හැම දෙයකටම ගැටෙන, වෛර කරන සමාජයක් නිර්මාණය වෙනවා. එමනම් මේ ගැටීමෙන් නිවන් දකින්න පුළුවන් කියලා මතවාදයේ ප්‍රකට වීම නිසා තමයි මේ සමාජ සංස්කෘතිය ගොඩනැගිලා තියෙන්නේ. ඒ නිසා නිතරම ද්වේෂයෙන් කිපි කිපි ඉන්න සමාජයක් බවට පත් වෙනවා. එවන මේ නිත්‍ය කර ගැනීම ද්වාකාරයෙන්ම නිදහස් වෙන්න ඕන. ඒ කියන්නේ ඇලෙන ස්වභාවයෙන්ුත් නිදහස් වෙන්න ඕන, ගැටෙන ස්වභාවයෙන්ුත් නිදහස් වෙන්න ඕන. මේ නිත්‍ය කියන ස්වභාවය මේ ද්වාකාරයටම සිද්ධ කරනවා. එවනම් අනිත්‍ය කියලා කියන්නේ මනස සුභ හෝ අසුභ ආදී වශයෙන් ස්පර්ශ නොකොට නොඇලිමින් නොගැටෙමින් කටයුතු කිරීම, ඉන්ද්‍රියන් ස්පර්ශ නොකොට ජීවත් වීම, අතීතය අනාගතය වර්තමානයේ ස්පර්ශ නොකොට අකාලිකව කටයුතු කිරීම, ඒකයි බුදුරජාණන් වහන්සේගේ අනිත්‍යතාවය. ඒ අනිත්‍යතාවය කියන එක ඊටාම මනහරයි යහපත්. තනිව සිතන්නට යන හැම මොහොතකම, පුජ්‍යලත්වයෙන් සිතන්න යන හැම මොහොතකම වැටෙන්නේ අන්තයකටමයි. ඒ අන්තයකට වැටුණාම ඒ අන්තය තුල පෝෂණය වෙනවා. මනුෂ්‍ය සිත ක්‍රියා කරන්න දන්නේ රූපයක් එක්ක. මේ මිනිස් සිත ක්‍රියා කරන්න දන්නේ වේදනාවක් සමග. මිනිස් සිත ක්‍රියා කරන්න දන්නේ සංඥාවක් සමග, විඥානයත් සමග, සංකාරයත් සමගම තමයි, සංස්කාරක වස්තුන් සමග තමයි මේ මනස ක්‍රියා කරන්න දන්නේ. එසේ නොමැතිව ක්‍රියා කරන්නට මේ මනස දන්නේ නැහැ. ඒ නිසා එතෙන්දී අපිට පෙන්වලා තියෙන්නේ විශේෂ ඥානයක්. විශේෂ ඥානයකින් අපි මේ ධර්මයේ තේරුම් කරගන්න. මොකද්ද මේ විශේෂ ඥානය? ප්‍රඥා විමුක්තිය. අපි ප්‍රඥාව කියන එක අගය කළත් ප්‍රඥාවත් විමුක්ති වෙන්න ඕන. ප්‍රඥාව මුලින් තියෙන කෙනෙකුට තමයි නිවන් දකින්න පුළුවන්. ඒ කියන්නේ කල්පනා කිරීමේ හැකියාව, දෙයක් විමසීමේ හැකියාව, තේරුම් ගැනීමේ හැකියාව තියෙන කෙනෙකුට කියනවා ප්‍රඥාවන්තයෝ. ඒ ප්‍රඥා විමුක්ති වෙන්න ඕන. මොකද ප්‍රඥාව පවතින්නේ ඔබේ අර සංඥා පද්ධතිය තුළමයි, විඳීම් පද්ධතිය තුළමයි. එහෙමනම් ප්‍රඥා විමුක්ති කියන ස්වභාවයත් ඇති වෙනවා, සංඥා නිරෝධ කියන ස්වභාවයත් ඇති වෙනවා. ඒ මනෝමය වශයෙන් මවා ගන්නා ලද නොයෙකුත් නොයෙකුත් ආකාරයන් විකාර සියල්ලම ඉවත් කරනවා. එවිට එයාගේ මනස තුල කිසිම ආකාරයක් පවතින්නේ නැහැ, කිසිම ස්වરૂපයක් පවතින්නේ නැහැ. ඒ ස්වરૂපයක් නොපවතින නිසාම ඒ නිරෝධ සහගත ධර්මයක්, විමුක්තිදායි ධර්මයක්, හාත්පස වූ නිදහසක් ලැබෙනවා. මේ ශූන්‍යතාවේ නෙමෙයි, මේක ශූන්‍යතාවේ නෙමෙයි. ශූන්‍යතාවේ වෙනසක් තියෙනවා. ශූන්‍යතාවේ කියලා එකක් දකිනවා, ශූන්‍යතාවේ කියලා එකක් විඳිනවා, ශූන්‍යතාවේ කියලා එකක් තුල ජීවත් වෙනවා. පුජ්‍යලයක් ඉන්නවා ශූන්‍යතාවේ තුල, පුජ්‍යලයක් ඉන්නවා. එහෙත් මේ ශූන්‍යතාවේ අභිභවා ගියන යන ලද සද්ධර්මයේ තුල ශූන්‍යතාවය නැහැ. ශූන්‍යතාවේ දකින්න එකක් නෙමෙයි. එතන ශූන්‍යතාවයක් කියලා දෙයක් දකින්නේ නැහැ. ශූන්‍යතාවයක් කියලා දෙයක් විඳින්නේ නැහැ. ශූන්‍යතාවයක් තුල මම ඉන්නවා, මම දකින්නෝ කියන ස්වභාවයක් නැහැ. එහෙමනම් අන්න ඒ අවස්ථාව තමයි සියලු සංස්කාර නිරෝධයක් ලබන අවස්ථාව. මේක ඥාන දර්ශනයක්. ඒක සමහර අය හිතාගෙන ඉන්නෝ මේක සංඥාවකට දීලා ආනාපාන සතිය වඩලා හතරවෙනි ධ්‍යානෙට ගිහිල්ලා අරවා මේවා කියලා ලොකු වචන ටිකක් දාලා නේව සංඥානා සංඥායතනෙට ගිහිල්ලා ආයි බින්දුවට බැහැලා ආයි අටමස්නහර ලොංකිය කියා ගණන් කර කර ඉඳලා අංගොඩ ඉස්පිරිතාලේ සුමාන දෙකක් නතර වෙලා ඉඳලා නැවත භාවනා කරන්න පටන් ගන්නවා. ඉතින් එවැනි தத்துவයකට ඉන්න අවශ්‍ය කරන්නේ නැහැ. ඥාන දර්ශනය බුදුහාමුදුරන්ගේ භාවනා විමසුම් බුද්ධියෙන් දකින දේවල්. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ සමය තිබුණ දේශනාමය ප්‍රාතිහාරය තුළින් විදර්ශනා ඥානය තුළින් විදර්ශනා භාවනාව තුළින් නිවන් දකිනවා මිසක් විදර්ශනා භාවනාවයි කියලා අද සමතේම පිළිකුලම එහෙම නැත්නම් අසුභවාදීත්වය ඉන්දියාවේ විශ්ිකරපු භාවනා කෑලි ටික මෙහි ගෙනල්ලා අර ශාසනික සතුරෙක් බුද්ධිමය සතුරෙක් බුද්ධිමය ත්‍රස්තවාදයක් පැමිණියා. ඒ ත්‍රස්තවාදයේ විසින් කුළුගන්වල ගියන ලද ඒ වැරදි නිරුත්ති ධර්ම නිසා කිසි කෙනෙකුට හොයාගන්න බැරි මට්ටමට නෙවන අතරමං කළා, විනාශ කළා, වැරදි අර්ථ විවරණ ලබා දීලා ගියා. ඉතින් ඒ අන්ධය විනාශ කළාට පස්සේ ඉන්න අන්ධය ටිකත් ඕක අතපත ගගා ඔහේ කියෝ කියෝ ඉන්නව මිසක් ඒක ප්‍රායෝගික සත්‍යයක් මතු කරගන්න හිතුවේ නෑ. අවසානයේදී ඒක අපිට බෑ කියන මට්ටමටම අතහැරලා දැම්මා. නමුත් අපිට පුළුවන්කම තියෙනවා සීලු දෙනාටම මේ ඥානය නැමැති සුවිශේෂ බලය, සුවිශේෂ ආලෝකය පාවිච්චි කරලා මේ සිත සංසිඳවන්න පුළුවන්කමක් තියෙනවා. සිතේ වැරදි චින්තනය නිවැරදි කරන්න පුළුවන්. සිතේ වැරදි ගමන් මඟ නිවැරදි කරන්න පුළුවන්. අවිද්‍යාවෙන් සිදුවෙන සංස්කාරය නිවැරදි කරන්න පුළුවන්. ඒ තුලින් සැනසෙල්ල ළඟා කර ගන්න පුළුවන්. කෙනෙකු දකින්න ක්‍රමයට අනුව තමයි එයාගේ සංඥාව විඥානීය වැඩ කරන්නේ. සිතන්න පුරුදු වෙන්න. ඒ නිසා දැක්ම පිරිසුදු කරගත්තොත් සියල්ල පිරිසුදු වෙනවා. ඒ නිසා තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨික කියන ගුණය මුලට ගන්න එකයි. අපි සාමාන්‍ය විග්‍රහය ජීවිත ජීවත්වෙද්දී දැක්ම තමයි ප්‍රධාන වෙන්නේ. දැන් රතයක් පදවගෙන යද්දී අනිත් කිසිම දෙයක් නෙමෙයි ඉස්සෙල්ලම ප්‍රධාන වෙන සිද්ධාන්තය මොකද්ද? දැක්ම. ඒ දැක්ම තුල තමයි රතේක පැවැත්ම ගවම්මග කියන එක තහවුරු වෙන්නේ. ගමනක් යද්දිත් එහෙමයි. දෙපය සවීම නෙමෙයි ප්‍රධාන වෙන්නේ. මොකද්ද ගමනක් යන්නේ? දක්ම දක්ම ඒක අවශ්‍යයි. දක්ම අවශ්‍යයි. දැකීම බලන්න පිරිසුදුද කියලා, සමන්ගේ දැකීම දෘෂ්ටි නැද්ද කියලා බලන්න. දැකීම සමනය වෙලා තියෙනවද කියලා බලන්න. දැකීම කියන එක පිරිසුදු වෙලා තියෙනවද කියලා බලන්න. පිරිසුදු දැකීම කියලා කියන්නේ ස්වභාවිකව දකින්න. දැන් ස්වභාවිකව නෙමෙයිනේ කිසිම හැක් ලෝකේ වැඩ කරන්නේ. ආගමික, ජාතික, වාර්ගික දෘෂ්ටි. එහෙමත් නැත්නම් පුජ්‍යල දෘෂ්ටි. එහෙම නැත්නම් තමන් හදාගන්න ලද දෘෂ්ටි. එහෙම නැත්නම් අනුන් කියන ලද දෘෂ්ටි. හත්වාද පරවාද කියන මේ දෘෂ්ටි. එන මේ දෘෂ්ටියක් මතින් හැමතිස්සෙම දකිනකොට ඒ සම්මා දිට්ඨියක් එතන නැහැ. එතන තියෙන්නේ ගොතන ලද හදන ලද දෘෂ්ටියක්. සංකල්පමය දෘෂ්ටියක්. මවනා ගන්න ලද දෘෂ්ටියක් බවට පත් වෙනවා. එතකොට දෘෂ්ටි නැතිව බලන්න පුළුවන්කම තියෙනවා. බලන්න දෘෂ්ටි නැතුව බලන්න ගියාම දෘෂ්ටි නැතුව බලන්න ගියාම පුදුමාකාර ලෝකේ නිවනක් තියෙනවා. දෘෂ්ටි නැතුව බලනවා නම් මේ ලෝකේ වර්ණ ප්‍රභේද නැහැ. දෘෂ්ටි නැතිව බලනවා නම් ස්ත්‍රී පුරුෂ ભેද නැහැ. දෘෂ්ටි නැතුව බලනවා නම් හොඳ නරක මිනිස්සු කියලා මනසට කලබලයක් නැහැ. දෘෂ්ටි නැතුව බලනවා නම් රැයක් දහවලක් නැහැ. ආලෝකය හා අන්ධකාරය නැහැ. දෘෂ්ටියක් තමයි අන්ධකාරය කියන්නේ, දෘෂ්ටියක් තමයි ආලෝකය කියලා කියන්නේ. ඒ ප්‍රායෝගික தત્ත්වයේ වෙනසක් තියෙනවා. ඒක ඇසේ සම්මුති ක්‍රියාකාරකමද? නමුත් ලෝකෝත්තර නිර්වාණ භූමියට ඔය මේ තියෙන රය දහවලේ තියෙන වැදගත්කමක් නැහැ. එතන තියෙන්නේ පැතුරුණු නොයලුණු නිවුණු ආලෝකයක්. නිවුණු ආලෝකයක් කියලා කියන්නේ මේ ලයිට් එළියට සමාන එළියක් නෙමෙයි. එතන පැහැබර ස්වභාවය, හිතේ පැහැපත් ස්වභාවය පමණයි. ඒකට ප්‍රභාස්වර කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. ප්‍රසන්න ස්වභාවයක් තියෙනවා. ඒ මොකක්වත් නැහැ. ඒකට ඒ නිවන් නිර්වාණය රඳව ගන්න ඇහැ වෙහෙස කරන්න ඕනත් නැහැ, කන වෙහෙස කරන්න ඕනත් නැහැ, නාහි වෙහෙස කරන්න ඕනත් නැහැ, දිව වෙහෙස කරන්න ඕනත් නැහැ, ශරීරය වෙහෙස කරන්න ඕනත් නැහැ, මන වෙහෙස කරන්න ඕනත් නැහැ, ඔළුව වෙහෙස කරන්න ඕනත් නැහැ නිවන් දකින්න. නිර්වාණය පවත්වන්න. ඇයි ඒව වෙහෙස කරනවා නම් කරන්න වෙන්නේ සංස්කාරක ලෝකේ ගැට ගහන්නම තමයි. සංස්කාරක ලෝකේ ගැට ගහන්න තමයි ওই වෙන වෙහෙස කිරීම සිද්ධ කරන්න වෙන්නේ. නිවන සඳහා ඔබ කැප කරන්න ඕමනා කවරද්ද කියලා හෙවොත් කියන්න තියෙන කිසිම දෙයක් කැප කරන්න ඕනේ නැහැ. නිවන නොමිලේ තියෙන දෙයක්. නිවන නොමිලේ ලැබෙන දෙයක්. කිසිම ආකාරයක කිසිම කැපවීමක් කරන්න අවශ්‍ය කරන්නේ නැහැ. කැපවීම කරන්න අවශ්‍ය කරන්නේ අපිට රූප කැඳව ගන්න, වේදනා කැඳව ගන්න, සංඥා කැඳව ගන්න, සංඛාර කැඳව ගන්න, ඒ වගේම සංස්කාර කැඳව ගන්න තමයි. පංච උපාදානස්කන්ධේ කැඳව ගන්න තමයි වෙන අපිට මේ මහන්සි වෙන්න සිද්ධ වෙන්නේ. නොමිලේම නිදහස්වම ලබන්න පුළුවන් දේ. නිවන. නිවන නිවීමෙන් දකින්න. නිවන නිවීමෙන් දකින්න. නිවන් දැකීමේ අවශ්‍යතාවය ඔබට තිබුණාද? තියෙනවද? නමුත් නිවන් ඔබට දකින්න පුළුවන් කමක් නැහැ. ඔබ එයි ඔබ සිතන කෙනා ඈත් කරන දුරස් කරන මොහොතේදී තමයි ඔබ ළඟට නිවන පිවිසෙන්නේ. මනං අපි නිවන් දැකින්න තියෙන උවමනාව තුල නිවන් දැකින්න බෑ. ඒ තුලින් බැහැර වීමෙන් නිවන් දැකින්නත් බෑ. සම්බ සංකාර සමතෝ, සියලු සංස්කාරකයන්ගේ සමතයක් ඇති වෙන්නට ඕන. දැන් බොහෝ දෙනෙක් මේ ධර්මය අමාරු අසීරු කාරණයක් කියන හේතුව තමයි මේක විඥානයේ ඉක්මවා යන දෙයක්. විඥානයේ ඉක්මවා යන දෙයක්. දැනුම ඉක්මවා යන දෙයක්. සංඥාව ඉක්මවා යන දෙයක්. මේක සංඥානනය කරන්න අමාරුයි. සංඥාවට ගන්න අමාරුයි. මේ සංඥාවට ගන්න උත්සාහ කරන්නේම ඔබේ උපාදාන ශක්තිය. ඒ අසීරුතාවයට පත් වෙන්නේ උපාදාන ශක්තිය. ඇත්තෙම අපේ අපේක්ෂාවත් ඒ උපාදාන ශක්තිය අසීරුතාවයට පත් කරන්න. ඔබේ තුල තියෙන රජවෙච්ච මමත්වයට කියලා දෙන්න ඔබට කරන්න බැරි දේවල් ලෝකේ තියෙනවා කියලා. එතන මනස හිතන්නේ මේ පේන දේ ලෝකයයි, මේ ලෝකේ ඕන දෙයක් මට පේන, ඕන දෙයක් ඇහෙන, ඕන දෙයක් තේරෙනවා කියලා. නමුත් අපි විශේෂයෙන් මේ කියන දහම දැන් තේරෙන්නේ නැහැ නේද කියලා ඔබේ මනසෙම ඔබට අහලා බලන්න පුළුවන්. එතකොට තමන්ගේ මමත්වය තමන්ට පරාද කරන්න හොඳ සාධකයක්. එහෙම නැත්තම් මමත්වයෙන් පිපිපිපි තියෙන මනසට කියන්න මෙන්න ඔබේ තියෙන ආඩම්බර මනසට මෙන්න අභියෝගයක්. මෙන්න මේක මට තෝරලා දෙන්න කියලා කියන්න. නිතරම අහන්න ඔබ කවුද කියලා. ඔබ කවුද? සියලු වචන තුල ඇත්තේ මායාවක් පමණයි. සියලුම වචන වලින් ඇති කරන්නේ උපාදානස්කන්ධය. එසා වචනයක් කිසි විටක සත්‍යක් නොවේ. වචනයක් කියන්නේ එක්තරා සිද්ධාන්තයක්, කන්දක්, එහෙම නැත්නම් ගසක් වගේ යම්කිසි සිද්ධාන්තයක් තමයි මේ වචනය කියලා කියන්නේ. ඒ සිද්ධාන්තයේ දෙස බලන විදියට තමයි මේ වචනය පේන්නේ. ඒ නිසා වචනයක් කියන්නේ සංකල්පයක්, සංකල්පයක් කියන්නේ දෘෂ්ටියක්. වචනයක් තුල සත්‍ය තියෙනවයි කියලා මේක බුදුහාමුදුරෝ දේශනායි කරායි කියා. ඒ කියාපාන්නේ හුදෙක් වාචික බැඳීමකින් සංකල්පමය අරමුණකින් කියන කරුණක් පමණයි. ඉතින් මේ වචනය බොරුයි කියලා නමුත් අපිට වචන අතහරින්න බෑ. සූත්‍ර අතහරින්න බෑ, දේශනා අතහරින්න බෑ. නමුත් ඒක අපි බොරුයි කියලා තේරුම් අරගෙන බැලීමෙන් අපිට දෘෂ්ටි නැතිව ඒක තේරුම් කරගැනීමේ හැකියාව තියෙනවා. වචනවලට ආසත්තව නොබැලීමෙන් ගැඹුරු දහමක් අවබෝධ කරගැනීමේ හැකියාව තියෙනවා. නැත්තම් වාචික සංකල්පමයක් පමණයි ඔබට වැටහෙන්නේ. වචන තුල සත්‍ය නැහැ කියන න්‍යායෙන් ගුණෙන් කෙනෙක් අසනවා නම් එයා වචනවලින් එහාට ගමන් කරන සංවේදීතා අවබෝධ තා ගුණයන් වලට පාත්‍ර වෙන නිසා වචන තුල පිහිටන්න අවශ්‍ය නැහැ. වචනේ අභිභවා දකීමේ කුසලතාවය, වචනේ අතික්‍රමණය කිරීමේ කුසලතාවය ඇති කර ගන්න ඕනේ. ඒකයි අපි වචනේ බොරුයි කියලා කියන්නේ. වචනයක් තුල ධර්මයේ පිහිටවන්න බෑ. එහෙම පිහිටෙවොත් ඒක සංකල්පයක් බවට පත් වෙනවා. වචනයක් තුල දහම පිහිටුවොත් එහෙම ඒක ආගමක් බවට පත් වෙනවා. එතකොට ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ආගමක් නෙමෙයි, දහමක් නෙමෙයි, වචන සමූහයක්, පද සමූහයක් නෙමෙයි, සූත්‍ර සමූහයක් නෙමෙයි. ඒකයි තියෙන වටිනාකම. ඒ දහමේ තියෙන වෙනස ඒකයි. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ පුජ්‍යලයක් නෙමෙයි, කෙනෙක් නෙමෙයි. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ අසහාය උත්තමයාණන් බවට පත්වන්නේ. මිනිස්සෙකුට සයන්බුත් ඥානයෙන් නම් අවබෝධ කරගන්න තමා විසින්ම තනිව අවබෝධ කරගන්න නම් බැරි අසීරුම සිද්ධාන්තයක් මේක. කල්‍යාණ මිත්‍ර උපදේශයක් තුල දැකීමේ ශක්තිය උපදවා ගන්න පුළුවන්. ඒ තනිව මේ දේවල් වලට මං ආස නැහැ, ඒවත් එක්ක ගැටෙනවයි කියලා සිතවිල්ලක් තිබ්බට නම් නිවන් දකින්න බෑ. ශරීරෙත් එක්ක ගැටුණට, දේපලත් එක්ක ගැටුණට කවදාවත් නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. සමස්ත මනෝ ආකාර රූප සංසිඳවන්නට ඕන, ඒවයින් නිදහස් වෙන්නට ඕන. ඒකයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ. දිගටම ඒ සමනය කිරීම, සංසිඳීම, ඉවත් වීම, ඒවා දුරු කිරීම කියන මාර්ගය දිගටම වැඩෙන්නට ඕන. දෘෂ්ටි දුරු කරන්න, සංකල්ප දුරු කරන්න, වචන දුරු කරන්න කියන එකයි පෙන්නුවේ. ඒකට වැරදි නිර්වචන ලබා දීමෙන් තමයි නොමග ගියේ. නිතරම සංකල්ප දුරු කරන්න, සංකල්ප වේදනාවක් ඇති කරන, ඔබට සහනයක් නැවද දෙනෝ. නිතරම වචන දුරු කරන්න, වචන ඔබව රිදවනෝ, පීඩාවට පත් කරවනෝ. නිතරම දෘෂ්ටි දුරු කරන්න, ඔබව දෘෂ්ටි වලින් පීඩාවට, වේදනාවට පත් කරනෝ. දෘෂ්ටි නැත්තම්, සංකල්ප නැත්තම්, වචන නැත්තම් මොනතරම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගුණාංග වැඩෙනවද? මේ සම්මා කියන ගුණය හැම තැනටම යෙදෙනවා. සම්‍යක් ඥානය, සම්‍යක් දර්ශනය, සම්‍යක් සිත, සම්‍යක් ධර්මය, සම්‍යක් ප්‍රතිපදාව, සම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්‍යක් කියන ගුණාංග 8, ඒ සම්මා කියන ගුණේ වැටෙන. ඒකට හේතුව තමයි ඉදිරියෙන් යෙදෙන පදයේ තිබෙන හරය නැති කරනවා. ඉදිරිපදයේ තිබෙන රූප වේදනා සංඥා සංකාර නැති කරනෝ. ඉදිරිපදයේ තිබෙන කාලය අකාලික බවට පත් කරනෝ මේ සම්මා කියන වචනේ. එනිසා සම්මා කියන යෙදුම වටිනා යෙදුමක් බවට පත් වෙන. හොඳට බලන්න අසුභාර්ථයක් තමයි ඉදිරියෙන් යෙදෙන්නේ. දැන් දෘෂ්ටි කියන්නේ අසුභාර්ථය. එතකොට අසුභාර්ථය සමණයට පත් කරනවා. සංකල්පය කියන්නේ අසුභාර්ථය. අසුභාර්ථය සමණයට පත් කරනවා. වචන කියන්නේ අසුභාර්ථය. වචනය සමණයට පත් කරනවා. දැන් අපි මේක ඔරුවක් හැටියට භාවිතා කරන වචන ඔරුවක් හැටියට මේ දේශනේ භාවිතා කරන්න පුළුවන්. එහෙත් මතක තියාගන්න ඕන මේ සියලු වචන අසත්‍ය වචන අපි අරගන්නේ. ධර්මයේ කියාපාන්න මේ බාරගන්න මේ වචන අසත්‍ය වචන. අසත්‍ය ලෝකයේ සාමාන්‍ය මිනිසුන් භාවිතා කරන වචන ටික තමයි මේ භාවිතා කරන්නේ. ඒ අසත්‍යයක් බව කියා දීම තමයි මේ වචන භාවිතා කරන්නේ. ඒ නිසා සම්පූර්ණයෙන්ම අනිත්‍යතාවයක් කියලා කියන්නේ කිසිදු ග්‍රහණයක් නොමැති අවස්ථාව. ඒ වාචික මානසික දෘෂ්ටිගත කිසිම ආකාරයක ස්වභාවයක් ග්‍රහණය වෙන්නේ නැහැ. පූර්ණ නිදහස පුජ්‍යලත්වයේ තිබෙනතුරු පූර්ණ නිදහස නැහැයි මම කියන තැන බැඳෙනවනේ. මම කියන කෙනාට බැඳුණා නම් එයා ඊළඟට බැඳී ඉන්නවා ඉන්ද්‍රියන් එක්ක. ඉන්ද්‍රියන් බැඳිලා ඉන්නෝ ඉන්ද්‍රිය ග්‍රහණයන් එක්ක. ඉන්ද්‍රිය ග්‍රහණයන් බැඳිලා ඉන්නෝ කාලත්‍රය සමග. ඒ කාලත්‍රය බැඳී ඉන්නෝ ජාති ජරා ව්‍යාධි මරණත් එක්ක. දැක්කනේ වැල් පිට වැල් යන්නේ. හැබැයි එක තැනකින් තමයි අපි ග්‍රහණය කරන්නේ. නමුත් ඒ ග්‍රහණය දිගටම සම්බන්ධ වෙනවා. දිගටම සම්බන්ධ වෙනවා. එක තැනකින් අපි නිදහස් වුණොත් සියල්ලගෙම නිදහස් වෙනවා. මුල්ම අවස්ථාවෙන් නිදහස් වෙන්න ඕනේ. ඒ තමයි මම කියන දැක්ම ආත්ම දෘෂ්ටියට සම්බන්ධ වීමෙන් නිදහස් වෙන්න ඕන. ආත්ම දෘෂ්ටිය ඊළඟට ඉන්ද්‍රියන්ට සම්බන්ධ වෙන්නේ නැහැ. ඉන්ද්‍රියන් ඉන්ද්‍රිය ග්‍රහණ ධර්මතාවයන් වලට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලට සම්බන්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒවාෙහි තියෙන කාලත්‍රයට සහ ජාති ජරා ව්‍යාධි මරණ වලට පත්වන්නේ නැහැ. ඒ නිසා සබ්බ සංඛාර සමතෝ හේතං සන්තං හේතං පනිතං සියලු සංස්කාරකයන්ගේ සමතය සංසිඳීම ඇති වෙන නුවණ තුල ඥානය තුල ජීවිතය තුල ජීවිතේ වඩා පැහැපර වෙනවා ලස්සන වෙනවා. තමන් තමන්ගේ සංස්කාර දුරු කරන්න දෘෂ්ටි දුරු කරන්න වෙරදරන්ට ඕන වීරය කරන්ට ඕන. නිකං ඉඳීමවත් කුමන හෝ ක්‍රියාවක යෙදීමවත් නෙමේ. මේ කවරක්ද? මේ දේශනාව කවරක්ද? එහෙමත් බැරි නම් ඔබ මේ මේ මේ මොකක්ද? මේ නොතේරෙන කාරණේ මොකක්ද කියලා ප්‍රශ්න කරන්න. ඒ විමසාගෙන යන ජීවිතෙත් එක්ක ගලපලා බලන්න. දැන් අද බොහෝ දෙනෙකුට මේ නිවන් මඟ හොයාගන්න බැරි වෙලා තියෙන හේතුව තමයි නිවන ගලපන්නේ පොත් එක්ක. බෞද්ධයෝ ගලපන්නේ ත්‍රිපිටකෙත් එක්ක. කතෝලිකයෝ ගලපන්නේ බයිබලෙත් එක්ක. මුස්ලිම් අය ගලපන්නේ කුරාණෙත් එක්ක. හින්දු අය ගලපන්නේ භගවාන් ගීතාවත් එක්ක. හැබැයි එදා නිවන් දැක්ක හැම මිනිස්සෙක්ම ගලපුවේ ජීවිතෙත් එක්ක. හැම මිනිස්සෙක්ම ගලපුවේ ජීවිතෙත් එක්කයි. ඔබටත් අද නිවන් දකින්න පුළුවන්. ගලපන්න ඔබ ධර්මයේ ජීවිතෙත් එක්ක. ජීවිතෙත් එක්ක ගලපලා බලන්න. ඔබ ගලපිය යුත්තේ ඔබේ ජීවිතේ නිවැරදි කරගන්න නම් ඔබ ජීවිතෙත් එක්ක ගලපන්න ඕන. පොත් නිවැරදි කරන්න නම් පොත් එක්ක ගලපන්න ඕන. ඉතින් පොත් නිවැරදි කිරීමෙන් අපිට ඇති ඵලක් නැහැ. අපිට ඵලයක් තියෙන්නේ ජීවිතේ නිවැරදි කර ගැනීමයි. එනිසා මේ පොත් සංරක්ෂණය කරන අයට ඒ කටයුත්ත එහෙම කරන්න පුළුවන්. ඒක කෙරෙන්න ඕන. නමුත් අපි මෙතෙන්දි ගලපන්නේ ජීවිතේ නිවැරදි කර ගන්න නිවන් දකින්න නිසා අපි ජීවිතෙත් එක්ක ගලපන්න ඕන. එහෙම පොත් ආරක්ෂා කරන කෙනෙක් වුණත් ජීවිතෙත් එක්ක ගැලපීමෙන් තමයි ආත්ම පරිවර්තනයක් කරගන්න පුළුවන්කම තියෙන්නේ. ආත්ම අවබෝධයක් ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ. මොකක්ද ආත්මය කියලා කියන්නේ? මගේ ආත්මය තුල නම් ආත්මයවත් අනාත්මයවත් නැහැ. මගේ ආත්මය තුල නම් දුකවත් සැපවත් නැහැ. මගේ ආත්මය තුල නම් අනිත්‍යතාවවත් නිට්ටතාවවත් නැහැ. භාවනා කරන අතරතුර ඉඳුරන්ගින් දැනෙන දේ ගැන අවධානය යොමු කරන්න අවශ්‍ය නැහැ. ඒ වගේම ඉඳුරන්ගින් වදයක් වුණොත් ඒවට යන්න ඉඩ හරින්න. ඒවා හොඳද නරකද කියන එක වැදගත් නැහැ. මේ වගේ හැඟීම් වලින් මුකුත් හිතා ගන්න එක අවශ්‍ය නැහැ. ඒවට යන්න ඉඩ හැරලා නැවතත් හුස්ම ගැන සිහියට එන්න. හුස්ම ඇතුළු වෙලා පිට වෙන එක ගැන තියෙන සිහිය පවත්වාගෙන යන්න. හුස්ම කොටයි කියලා හරි දිගයි කියලා හරි කියන එක ගැන හිත කරදර කරගන්න එපා. බලෙන් මුකුත් කරන්නේ නැතිව ඒ දිහා බලාගෙන ඉන්න. වෙන වචන වලින් කියනවා නම් තදින් අල්ලාගෙන තියාගන්න එපා. හුස්මට ඒ විදියට ගලාගෙන යන්න ඉඩ හරින්න. ඊට පස්සේ මනස සංසුන් වෙයි. ඔහුම යනකොට කෙමින් කෙමින් මනස විවේක ගන්නවා. හුස්මත් සැහැල්ලු වේගෙන යනවා. අන්තිමේදී හුස්මක් නැති විදියට සිරුරයි මනසයි දෙකම සැහැල්ලුයි. වාගේම ශක්තිමත් ගතියක් දැනෙනවා. ඉතිරි වෙලා තියෙන්නේ එක් පැත්තක තියෙන දැකීමයි. මනස වෙනස් වී සංසුන් තත්වයට පත් වෙලයි කියලා ඔබට කියන්න පුළුවන්. මනස කලබලකාරී නම් එළඹ සිටි සිහිය පිහිටුවලා ගැඹුරින් ආශ්වාස කරන්න. කිසියම් වායුවක් ඉතුරු නොවෙන්න දීර්ඝ හුස්මක් ගන්න. ඊට පස්සේ ආයේ කිසිවක් ඉතිරි නොවන්න හුස්ම පිට කරන්න. ආයෙත් හුස්ම දීර්ඝ හුස්මක් ගන්න. ඊට පස්සේ ඒක මුදා හරින්න. මේක දෙතුන් වතාවක් කරලා සිහිය නැවතත් පිහිටුවන්න. මනස වඩාත් සංසුන් විය යුතුයි. හැඟීම් වලින් පීඩා විඳින හැම වේලාවකම මෙම කටයුත්ත කරන්න. සක්මන් භාවනාවටත් එහෙමයි. සක්මන් කරනකොට මනස කැළඹිලි සහගත නම් මදකට නැවතිලා මනස සංසුන් කරගෙන කමඨහනත් සමග තියෙන සිහිය නැවත පිහිටුවා ගන්න. සිහිය භාවනාවේ සක්මන් භාවනාවක් දෙකම එකටයි. එකම වෙනස කායික පැවැත්ම විතරයි. මානසික පැවැත්ම එසේමයි. සතර ඉරියව්වේ කුමන ගුණයකට ගියත් භාවනාව වෙනස් වෙන්නේ නැහැ. භාවනාව එකයි. තදින් අල්ලා නොගැනීම. කුමක්ද සියල්ල? ග්‍රහණය නොකිරීමමයි අතහැරීම. අතහැරීමට සිදුවන්නේ ග්‍රහණය කළ දේවල් පමණයි. ග්‍රහණය කිරීමක් කියලා කියන්නේ අතහැරීමක්මයි. අතහැරීම කියන්නේ ග්‍රහණය කිරීමක්මයි. ග්‍රහණය කිරීම යනුවෙන් අපි අදහස් කරන්නේ අතහැරීමට හෝ විභජනය කිරීමට ඒකාත්මික වීම, එහෙමත් නැත්නම් ඉන්ද්‍රිය බද්ධය වීම, ඉන්ද්‍රියන්ට සමීප වීමයි ග්‍රහණය කිරීම යනුවෙන් අදහස් කරන්නේ. එහෙම නැතුව සුභවාදී ආකල්පයේ පමණක් ඇලීම ග්‍රහණය නොවේ. අසුභවාදී ආකල්පයේ තුල ගැටීමද ග්‍රහණයයි. එනිසා සියල්ල තදින් අල්ලා නොගන්න. ආස්වාස ප්‍රාස්වාසයේ සමග නොබෙදෙන්න. මා මේ මොහොතේ සිටින සමාධිය කවරක්ද? එය සංකල්පයක්ද? ඔබ ඔබගෙන් විමසන්න. මා මේ මොහොතේ සිටින ඒකාග්‍රතාවයේ දෘෂ්ටියක්ද? පුජ්‍යලත්වයේ මත රැඳු දෙයක්ද? ඔබගෙන් විමසන්න. ඉන්ද්‍රියන් වල ස්වභාවය ග්‍රහණය කිරීමමයි. ඉන්ද්‍රියන් ඉක්මවීමේ ස්වභාවය අතහැරීමමයි. අතහැරීම ඉන්ද්‍රියන් තුලට පිවිස සිද්ධ කිරීම දී සිදුවන්නේ ග්‍රහණයක්මයි. ඉන්ද්‍රයන් ඉක්මවව අවස්ථාවෙමයි සැබෑ අතහැරීම යන වචනේ සැබෑ අරුත ඔබට අඳුනා ගන්න පුළුවන්. එනිසා ඉන්ද්‍රියන් තුල අතහැරීමක් නෙමේ. ඉන්ද්‍රියන් තුල අතහැරීම ග්‍රහණයක්මයි. ඉන්ද්‍රියන් වලින් තොරවම සිටීම අතහැරීමයි. ඔබ ඉන්ද්‍රියන් තුල ඇති යමක් අතහරින්නට වෙරදරයි නම් එය ග්‍රහණයක්. ඔබ ඉන්ද්‍රියන් අතහැරීමට උත්සාහ දරයි නම් එය තමයි අතහැරීම. එයයි මමත්වයේ අතහරිනවා කියන්නේ. ඒකයි මූල සාධකය. කාරණය නෙමෙයි මූල සාධකය. කාරණය කියන්නේ ඇසට රූපය කාරණය. මූල සාධකය ඇස. ඇසට පාදකෝ චක්ක විඥාණය. එයයි සාධකය අතහරිනෝ. මූල හේතුව අතහරිනෝ. එවිට ඵල හටගන්නේ නැහැ. එනිසා ඉන්ද්‍රයන් ඉක්මව අතහැරීම පුරුදු කරන්න ඕනේ. අපි මේ දේශනා ශ්‍රවණය කරද්දී, ඒවා විචක්ෂණය කරද්දී, ඒවට පිළිතුරු ගනිද්දී පොඩි දෝෂයක් මේ අධ්‍යාත්මය තුළ සිද්ධ වෙනවා. ඒ දෝෂේ හරියට දැනගන්න ඕන. මොකන්ද ඒ දෝෂේ? ඒ දෝෂේ තමයි ආලතේනවාද මේ කියමනක් හොරාගේ අම්මගෙන් පේනහනවා කියලා. ඒකේ ගැඹුරු අරුත දන්නවද මොකන්ද කියලා? ඒකේ ගැඹුරු අරුත තමයි අපිට එතනින් සත්‍ය දැනගන්න බෑ කියන එක. ඒක තමයි අරුත. එතකොට අපිත් මේ මොකද්ද කරන්නේ? තමන්ගේ මනස තමයි හොරාගේ අම්මා. එතනම තමයි හොරා ඉන්නෙත්. තමන්ගේ මනසම තුල තමයි මායя ඉන්නේ. එහෙම නැත්නම් එතන හොරා ඉන්නේ. හොරා කියෙමු, මායя කියෙමු, මමත්වයේ කියෙමු, මමංකාරයේ කියෙමු, ඒ කුමන වචනයකින් හෝ ආමන්ත්‍රණික විදියක්. ඒ ශක්ති ස්වභාවය මෙතනමයි ඉන්නේ. මේ මේ මේ මනස තුලමයි ඉන්නේ. ආයගෙන් අපි අහනවා මේක මේක කොහොමද? මේක මෙහෙම වෙයිද? මේක කොහොමද විසඳගන්නේ? එයා වරද්දනවා. කේද හොරාගේ අම්මා මේ හොරා වැඩි දුර නෑ මේ අපේ යාබැත්තේ කාමරේ ඉන්නෝ කියලා කියන්නේ නේ. ඒ වගේ තමයි මනසෙන් එයා අපි අහන්නේ එයාගෙන් තමයි අහන්නේ. ඇවුවද එයා ශාස්ත්‍රය හරියට කියන්නේ. ඒක තමයි වෙලා තියෙන්නේ. මේ නිවන් මඟ හොයා ගැනීමට තියෙන අපහසුව ඒක. ඒකට ධර්මයේ වචනේ කියන්නේ නන්දිරාගය කියලා. ඒක తත්‍ර తත්‍රාපි නන්දනී බවට පත් වෙනවා. ඒ කියන්නේ නැවත නැවත බැඳෙන ගුණයක් තියෙනවා. නැවත නැවත ඇලෙන ගුණයක් තියෙනවා. නොමග යන ගුණයක් තියෙනවා. එහෙමනම් මේක අහන්න ඕන කාගෙන්ද සාස්ත්‍රේ? ශාස්ත්‍රයේ මායයෙන් අහලා හරියන්නේ නැහැ. ශාස්ත්‍රයේ හොරාගේ අම්මගෙන් අහලා හරියන්නේ නැහැ. ඒක මුලින්ම තමන් අවබෝධ කරගන්න ඕන. තමන් මේක අවබෝධ කරගෙන තමන්ම හොයන්න ඕන. තමන්ම හොයන්න ඕන. මලීදේව මහරහතන් වහන්සේ කුරුණෑගල ප්‍රදේශයේ පහළ වෙච්ච අවසාන රහතන් වහන්සේ හැටියට කියලා සලකන නැහැ. ඊට පස්සෙත් පහළ වුණා. නමුත් ලිඛිතව තියෙන කරුණක් සම්බන්ධයෙන් එහෙමයි. අස්සන එක චිත්‍ර කලාවෙන් ඒක පැහැදිලි කරලා දුන්න. මිදුලාතුකගා ඉන්නවා. හිත පිරිසුදු කර කර ඉන්නවා. ඉතින් මාර්යාගේ විවිධ ආවේශ ගණනාවක්ම ආවා. ඒ තමයි රිලවෙක් හැටියට කොළ කඩලා දැම්මා. ගවයේ කැඩේට ඇවිල්ලා මිදුල අවුල් කරලා දැම්මා. සිත අවුල් කරලා දැම්මා. දැන් මේ මේ මේ දේශනා මාර්ග තුලදී මාර බාධකේ ලැබෙන ඒ දැක්කා. මේ මාර බාධකයක් මගේ හිත පිරිසුදු කරගන්න දෙන්නේ. ඊට පස්සේ එනවා අප්‍රිය මිනිස්සෙක් අඬුවකුත් නැති තනි කකුලෙන් කිහිල් කරු දෙකකින් එනෝ යාචකෙක් ඇවිල්ලා පස්සේ ඇහුවා මේ ඔබ මාර්යා නේද? ඔව්. ආ මොකද්ද ඔබට මගෙන් කෙරෙන්න ඕන? මේ මනසත් එක්ක කතා කරා. උන්වහන්සේ කියලා මට බුදුන් දකින්න ඕන. බුදුන් දකින්න ඕන. මට බුදුහාමුදුරුව සම්පූර්ණයෙන් පෙන්වන්න බෑ. මම භාගයක් පෙන්වන්න. උඩ කොටස විතරයි. ඒකෙන් අදහස් වෙන්නේ මේ ඉන්ද්‍රිය ඥානයේදී අර සම්මුති නිවන කියන කොටස අඳුනගන්නදී ඉන්ද්‍රියන් වලින් අපි අඳුනගන්නේ භාගයයි. දේශනෙන් අඳුනගන්න පුළුවන් ඇත්තෙම භාගයයි. ඒ වචන වලින් කිව්වට ඒක කියවෙන්නේ නැහනේ. යම්කිසි කොටසක් වගේ ඡායාවක් පේන නිසා තමයි ওই භාගය කියන දේ යොදන්නේ ඒකයි. නැතු ඉතින් කියලා දෙන මාධ්‍යයක් තියෙන්නේ ඡායාවක් වගේ අංකසි සටහනක් වගේ පොඩි ඉඟියක් ලබා දෙන්න පුළුවන් ගතියක් තියෙන නිසා මනස කියනවා. මොකද්ද කියන්නේ? මේ මනසට මේ තියෙන විඥාණයට සම්පූර්ණ බුදුහාමුදුරු දකින්න බෑ. මම භාගයක් කියලා දෙන්නම්. ඈ හා මට භාගයක් පෙන්වන්න කියලා කියනවා. අපිත් එහෙම මේ ඉන්ද්‍රියන් තුලින්ම අපි මේ උත්සාහය ගන්න ඕන. නැතුව බෑ. මම දකින්න ඒ ඉන්ද්‍රියන් තුල දැඩි උත්සාහය තුළින් අපි බුදුහාමුදුරන්ගේ කොටසක් අවබෝධ කරගන්න යන තැන අනිත් කොටස අපි ඉන්ද්‍රියන් ඉක්මවා අවබෝධ කරගන්නවා. ඒ කියන්නේ පූර්ණත්වය සම්පූර්ණ බුදුහාමුදුර අපි දකිනකොට අපි ඉන්නේ ඉන්ද්‍රියන් තුල නෙමෙයි. අපේ ඥානනේ වැඩ කරන්නේ ඉන්ද්‍රියන් තුල නෙමෙයි. හදවත තුල නෙමෙයි. ඉන්ද්‍රිය සාපේක්ෂිත නැහැ. ඉන්ද්‍රිය වේදනාවල් නැහැ. ඒ තමයි ලෝකෝත්තර. ලෝකේ නෙතර. ඉන්ද්‍රියට සම්බන්ධ නම් ලෝකීයයි. ඉන්ද්‍රියට සම්බන්ධ නැත්නම් ලෝකෝත්තරයි. ඉන්ද්‍රියට සම්බන්ධ නම් මුළු පටිච්ච සමුප්පාදයේම, මුළු පංච උපාදානස්කන්ධයේම, මුළු ඉන්ද්‍රිය ස්පර්ශයේම සිදු වෙනවා. කෙනෙකු ඉන්ද්‍රියන්ට සම්බන්ධ නැත්නම් ඒ කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කතාව ඔබ තුල තියෙනවද කියලා බලන්න. මේක පොතට ගලපන්න උත්සාහ කරන්න නැතුව බලන්න, ඔබට ගලපලා බලන්න මේ කතාව මොනතරම් ගැලපෙනවද, මොනතරම් වටිනවද කියලා. මරණයට බය වෙලා නිවන් දකින්න බෑ. මැරෙන්න තමයි හදන්නේ මේ. ජීවත් වෙලා ඉදීම මැරෙන්න හදන්නේ. මොනවද මැරෙනවා කියලා කියන්නේ? මැරෙන දේවල් එකතු කරලා එකතු කරලා මාරය ඔබේ දේවල් මෙන්න තියාගන්න මට එපා කියලා මාරයට දෙනවා. ඒකට කියන්නේ විහිම් මැරෙනවා කියලා. කියන්නේ මාරය පස්සෙන් ඇවිල්ලා අපි වරන් යන්න කලින් අපි කලින්ම ගිහිල්ලා මාරයට බාර දෙනවා, මෙන්න ඔයාගේ දේවල් ටික ඔයා තියාගන්න. මට මෙහෙම හොඳයි. එතකොට මාරය ඔළුව අත ගහගෙන කල්පනා කරනවා, මේ ලෝකේ හැමෝම මිනිස්සු මට වයේ දුවනවා, මේ පිස්ස ඇවිල්ලා බාර දීලා ගියා. මොකන්ද? මගේ බාණ්ඩ ටික. මාරය පස්සෙන් එලවන්නේ ඇයි? මාරයගේ දේවල් අපි උදුරගෙන යන්න හදනවා. මාරයගේ දේවල් අපි අල්ලගෙන දුරගෙන යන්න හදනවා. අර ලොන්ඩරියෙන් රෙදි අරන් ආවා වගේ තමයි. ලොන්ඩරි කාරයට ගිනින් දුන්නේ නැතුන හැමදාම ලොන්ඩරි කාරය ගෙදරට එනවා. ඒ වගේ ණයක් අරගෙන ඒක නොදුන්නාම ඒ ණය ගන්න මේ ණයකාරය, ණය දීපු මිනිස්සයා එනවා. ඒ වගේ මායයෙන් අපි යම් යම් දේවල් අරගෙන තියෙනවා. ඒ නිසා අපිට පලා යන්න දෙන්නේ කොයිබ හරි වැගල ඉඳලා අල්ල ගන්නවා කවදක හරි. පැහැදිලිනේ? ඒ නිසා මේක විහිං මැරීමක්. විහිං තමම්ම මේ ආත්ම පරිත්‍යාගය කිරීමක්. ශාරීරික මරණයක් නෙමේ, අධ්‍යාත්මික මරණයක්. අධ්‍යාත්මිකව නොමැරෙන නිසා න්‍යායය උපදින්නේ. කායිකව මැරෙනවා මිනිස්සු සසර, අධ්‍යාත්මිකව මිය යන්නේ නෑ. අධ්‍යාත්මිකව ඝනව පුජ්‍යලත්ව පුජ්‍යල ශක්තියක් තියෙනවා. ඒකයි හේතුව. ඒ නිසා මේ අධ්‍යාත්මික මරණය මුලින්ම හඳුනා ගැනීම සම්මා දිට්ඨික කියලා කියන්නේ අධ්‍යාත්මික මරණය හඳුනා ගැනීම, දැකීම, ප්‍රත්‍යක්ෂ කර ගැනීම. ඒ දැකලා ඒ මරණය මනාව හඳුනා ගන්න, අවබෝධ කරගන්න. ඊට පස්සේ තේ සමහර අය කැමති නෑනේ. සමහර අය ඇත්තෙන්ම ඉන්නවා මේ ආත්මේ නිවන් දකින්න කැමති නෑ. දැන් මම හඳුරන ස්වාමින් වහන්සේලාගෙන් අහුවාමත් කියනවා, අනේ දැන්ම නිවන් දකින්න කැමති නෑ මම, ටිකක් දිවි ලෝකයකට ගිහිල්ලා එහෙම දිවි ලෝක වරුණාවල් දාලා දෙනවනේ. දිවි ලෝකයට ගිහිල්ලා එහෙම නැත්තම් ආයි මනුස්ස ලෝකයකට ඇවිල්ලා ආයි මම හොඳ පවුලක ඉපදිලා නේද මෙහෙම මෙහෙම ජීවත් වෙලා මේ මැරෙන්න කැමති කියලා. එතකොට ඒ අයගේ සමාජ අත්දැකීම් අඩු බව, ජීවිත අත්දැකීම් අඩු බව, ලෝකයේ තියෙන අත්දැකීම් අඩු බව තමයි එතන තියෙන්නේ. ඒක තමයි තියෙන දේ. ඉතින් මේ ගොඩාක් මතයක් තියෙනවා. අපිට සල්ලි තියෙනවා නම්, අපිට සප සම්පත් තියෙනවා නම්, වාහනයක් තියෙනවා නම්, මේ ඔක්කොම දුක් හරේ, ප්‍රශ්න හරේ. ඒකනේ මේ මේ මේ මූදේ පවා යන්නේ හොර බෝට්ටු වලින් හරි ඕස්ට්‍රේලියාවට දුවන්න හදන්නේ ඒකයි. එතන නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒවයි නෙමේ ප්‍රශ්නේ තියෙන්නේ මේ මනසේ. ඒකෝ මනසේ ප්‍රශ්නේ විසඳ ගන්න නැතුව බාහිරින් ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කමක් නැහැ. එනිසා නිවන් දකින්න යන්න සූදානම් වෙන කෙනෙක් කියන්නේ හිතාගන්න මම මේ මැරෙන්න යන්නේ. නිකම් මැරෙන්නේ, විහිම් මැරෙන්න යන්නේ. ඈ සිය දිවි හානි කරගන්නයි යන්නේ. සිය පණ නෙමෙයි හොනේ. දිවි කියලා කිව්වේ මේ අධ්‍යාත්මයට පණ තිබුණාවේ. සිය පණ තිබුණාවේ සිය දිවි හානි කරගන්නයි යන්නේ. ඇයි? ඒ ජීවිතේ අවිද්‍යාසහගත ජීවිතයක් වෙන නිසා. ඒ ජීවිතේ දුක්ඛිත ජීවිතයක් වෙන නිසා. ඒ ජීවිතේ දුකට හේතුකාරක ජීවිතයක් වෙන නිසා. එතකොට ලෝතර බුදු කෙනෙකුට තියෙන්නේ මොකද්ද? සිය පණ තියෙනවා. සිය ආත්මය කියන එක නැහැ. සිය මමත්වය කියන එක නැහැ. ඈ? සිය ජීවිතය කියන එක නැහැ. අර ප්‍රාණවත් වූ ශරීරය තියෙනවා. එච්චරයි. ඒ තුන සංඥානන වෙන්නේ නැති නිසා උන්වහන්සේ ඊටාම සුවසේ ජීවත් වෙනවා. ඇයි? අර අධ්‍යාත්මික මාරය මරලා දැම්මා. ඈ? පරාජය කළා. දැන් ඔබ පරාජය වෙන තැනක තියලා ජයග්‍රහණය කියන එක නේ හොයන්නේ. ඔබ පරාජය කරන්න. එවිට ඔබ අපරාජිත වෙනවා. ඒ කවදාවත් පරාදෙන්නේ නැහැ. පරාද කරලා දාන්න. පරාජය කරලා දාන්න. පරාජය කියන එකෙන් පලා යන්න හදන්න එපා. පරාජය කරන්න. එතකොට ඔබ අපරාජිතයි. ආයි කවදාවත් පරාජය වෙන්නේ නැහැ. මරණය මරන්න. එතකොට අමරණීයයි. ආයි කවදාවත් මැරෙන්නේ නැහැ. ජය පරාජය දෙකම ගන්නෙ නැහැ. එවිට අපි අපරාජිතයි. ජය පරාජය ගන්නෙ නැහැ. එවිට අපි අපරාජිතයි. මේක භෞතික ක්‍රියාවලියක් නෙමේ, අධ්‍යාත්මික මානසික දර්ශනය, චින්තනය, සංකල්පය, දෘෂ්ටිය. ඒකයි. දැන් අපි මේ හැමදේම වැරදි, මේ හැමදේම ඉවත් විය යුතුයි කියන දෘෂ්ටියට ආවොත් මොකද වෙන්නේ? ලොකු ප්‍රශ්නයක් වෙනවා. ආයි අර ප්‍රතික්ෂේපිත සංඥාව වැඩෙන්න පටන් ගන්නවා. ඒක තමයි අර හොරාගේ අම්මගෙන් පේන ඇහුවාම ආයි යවන්නේ වෙන කොහේ හරි යවනවා. මේක මේ පැත්තේ හොරෙක් නෙමෙයි කරලා තියෙන්නේ, මේක බොහොම දුර බැහැර හොරෙක් කරලා තියෙන කියලා වෙන ඔය හරි දානවා. ඈ? එහෙම තියෙනවා. දැන් අපි දන්නව පිරිසක් ඉන්න එකම පවුලේ කට්ටිය, ඒ පවුලෙම කෙනෙක් ඒ දේ හොරකම් කළා. ඒ කෙනාම කපුවෙක් හදලා ඒගෙනාම සාත්‍රය අහන්න ඒ තැනට එක්කන් යනවා. යාට කියනවා මේක මෙහෙම කියන්න කියනවා, මේ දුර කෙනෙක් හොරගම් කරලා තියෙන්නේ කියලා. එතකොට අර මිනිස්සු කියනවා මේක දුර කෙනෙක් කරලා තියෙන්නේ කිව්වම එහෙ යනවා. පොළොන්නරුවේ වගේ ඈත යනවා. මම බලනකොට මේ ගෙදර වැඩ විදහයි ඥාතියෙක්ම වැඩේ කරලා මිනිහම සාත්‍රකාරය ළඟට එක්කන් යනවා. ඒ මිනිහගෙම සාත්‍රකාරයෙක්. කොහොමද වැඩේ? good idea එක කඩනවා නෑ. ඒක තමයි මේ මනස තුල ඒකයි ඉන්නේ. අපි හිතන කම්ම බන්දු, කම්ම පරිසරණෝ, ඈ මිත්‍රයා පිළිසරණ කොට ගන්න මේ කර්මය, ක්‍රියාව. අපි ක්‍රියාවෙන් තමයි ගිහිල්ලා අහන්නේ මම මොකද්ද කරන්න ඕන. දැන් අපින් ඉල්ලන්නේ හැමතිස්සෙම මොකද්ද? ක්‍රියාවක් ඉල්ලනවා. සයිනස මම මොකද්ද කරන්න ඕන? මම කරන්න ඕන භාවනාව මොකද්ද? ඉතින් ඕකම තමයි තමන්ගේ මනසෙන් උත්හන්නේ තමා. මම මොකද්ද කරන්න ඕන? මම කොහොමද ඉන්න ඕන? මම කොහොමද හැඩගැස්වෙන්න ඕන? මෙතන ඉඳලා මම මොනවද කරන්න ඕන? ක්‍රියාවක් ඉල්ලන්න, හැමතිස්සෙම ක්‍රියාවක් ඉල්ලන්න. ඇයි? ක්‍රියාව තමයි මගේ යාළුවා. ක්‍රියාවෙන් තොරව මට වැඩ කරන්න බෑ. ක්‍රියාව තමයි මගේ ඥාතියා, මිත්‍රයා. මට එයා නැතුව ඉන්න බෑ කියලා මනස කියනවා. හැබැයි මේ ක්‍රියාව තුළ ඉන්නේ කර්මය. කර්මය තුළ ඉන්නේ කර්ම විපාකයේ තියෙනවා. කර්මය තුළ කර්ම විපාකයේ තියෙනවා. කර්මය තුළ ඉන්නේ මමත්වය. මමනේ ක්‍රියා කරන්නේ. කර්මය තුළ ඉන්නේ මායය. කර්මය තුළ තියෙන අවිද්‍යාව. එතකොට පුජ්‍යලත්වයට බැඳෙනවා. පුජ්‍යල ග්‍රහණයකට පාත්‍ර වෙනවා. මේක විවිධ වචන වලින් අචංචා ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනෝ නොයෙකුත් අය පැහැදිලි කරන. මේ කුමන වචනයක වුණත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ඔබ බලන්න ඔබ ගන්න දහම තුන ලෝභ තියනවද ද්වේෂ තියනවද මෝහ තියනවද කියලා බලන්න. යම් දේශනාවක් කරදි ලෝභ දේශ මෝහ දුරු වෙනවද ඒක හොඳ දේශනාවක්. යම් දේශනාවක් කරදි ලෝභ දේශ මෝහ වැඩි වෙනවද ඒක අවිද්‍යාසහගත දේශනාවක් හැටියට පෙන්වලා දේව තියෙන්නේ. ඉතින් අපිට අවශ්‍ය කරන්නේ අපි ළඟ තියෙන ලෝභ ද්වේෂ මෝහ දුරු කරන්න තියෙන්නේ. එතකොට අලෝභ ද්වේෂ ආමෝහ ඉතුරු වේද? කවදාවත් නැහැ. හොඳට මතක තියාගන්න ලෝභ ද්වේෂ මෝහ දුරු වුණොත් අලෝභ ද්වේෂ ආමෝහ කියලා එකක් ඉතුරු වෙන්නේ නැහැ. ඈ ෂර්ට් එකේ කණ පිට නැති වුණොත් හොඳ පිට නැහැ. හොඳ පිට නැති වුණොත් කණ පිට නැහැ. ඒකීය ධර්මයක් අහවර වීමෙන් අනිකුත් ප්‍රතිවිරෝධ ධර්මතාවය පිහිටන්නේ නැහැ. ඒ නැත්තම් B නැහැ. කියන වගේ දන නැත්තම් ඍණ හට ගන්නෑ වගේ සරල સિદ્ધාන්තය. ඈ එනිසා අපි ඒකීය ධර්මයක රැඳුනොත් ප්‍රතිවිරෝධක ධර්මයක් හට ගන්නො ඉබේටම. ඒක ඉබේම දෙයක්නේ. දෝආකාරයේ ඉබේම දෙයක්. ඒකීය ධර්මයකට ප්‍රතිවිරෝධක ධර්මයක් හට ගන්නවා. එක දෘෂ්ටියකට ප්‍රතිවිරෝධක දෘෂ්ටියක් හට ගන්නවා. එක වචනයකට ප්‍රතිවිරෝධක වචනයක් තියෙනවා. එක සංකල්පයකට ප්‍රතිවිරෝධක වචනයක් තියෙන. ඒ නිසා නිතරම ඇලීම පවතින්නේ ගැටීමත් එක්ක. ගැටීම පවතින්නේ ඇලීමත් එක්ක. ඒක කෙනෙක් එක ගැටෙනවා නම් ඒ ගැටීමත් එක්ක ඇලීමක් තියෙනවා. ඇලීමක් තියෙනා නම් ඒ ඇලීමත් එක්කම ගැටීමේ ස්වභාවයකුත් තියෙනවා. ඒ කියන්නේ යම් පරාසයකට කැමතිද ඒ පරාසය නොමැති වීම තුළ ඒ ප්‍රමාණයට ගැටීම කියන එක තියෙනවා. ඒකයි තියෙන ස්වභාවය. මේ සමීප වෙනකොට හිතන්න අන්න මම බලාපොරොත්තු වෙච්ච එක්කෙනා මේ ඉන්නේ කියලා සන්තෝෂ වෙන්න. දැන් මේ නිවන් මාර්ග හොයාගෙන යන කෙනා එහෙමයි. මරණේ එනකොට හා මේ ඉන්නේ මම හොයාපු කෙනා මේ ඕයි කොහෙද හිටියේ මම මේ ටික දෙන්න හෙව්වේ මෙච්චර දවස්. ඈ ඔයා කොහෙද හිටියේ මේ මං හෙව්වනේ මෙච්චර කාලේ මං හෙව්වේ මාර්යා. ඇයි කොහෙද හිටියේ මේ මේ දේවල් වල පරිහරණය කරගෙන ඉඳලා මේ ප්‍රවෘත්ති කරගෙන ඉඳලා ඇති. මේ සංඥා ඔයාගේ තියාගන්න, මෙන්න විඥාන ඔයාගේ තියාගන්න, මෙන්න නාම රූප දෙක මෙන්න තියාගන්න, මෙන්න සලායතන ටික ඔයාගේ මේ මේ මේ මේ මේ බඩ කඩත්තුව තියාගෙන ඉඳලා මට පායලා තියෙන්නේ. ඒක නිසා මේ තියාගන්න. තියාගන්න කියලා ඉවරලා දෙනවා. දීලා කියන මේ බොහොම ස්තුතියි. මෙතෙක් කාලයක් මම අවුරුදු 45ක් 50ක් 60ක් වෙනකන් ওই ටික තියාගෙන හිටියනේ. ඔයා මට ඒක පාවිච්චි කරන්නත් දීලා තිබ්බනේ. බොහොම ස්තුතියි. එන්නම් කියලා යනවා. ඒකට මාරයා කියන ඔබ ශ්‍රේෂ්ඨයි. ඔබ විශිෂ්ටයි. මේ මිනිස්සු මේ මගෙන් අරගෙන ගියපු ඒවා මට දෙන්නේ නැහැ. මේවා අරගෙන දුවන්න හදනු. මං හරි කරදරයක හිටියේ. ඇයි මේවා එලවලා ගිහිල්ලා මේ මිනිස්සුන්ගෙන් බලෙන් මම මේවා ඇදලා ගන්නේ. ඔබ ශ්‍රේෂ්ඨ මිනිස්සෙක්, ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් කියලා ප්‍රශංසා කරනවා. ඔබ ඒ කාන්තෙන් අග්‍ර කෙනෙක්, ජ්‍යෙෂ්ඨ කෙනෙක්, ශ්‍රේෂ්ඨ කෙනෙක් ඔබ. මේ ලෝකේ අසහාය පුජ්‍යලෙක් ඔබ කියලා මාර්යා මෙහෙ කරනවා. එහෙම කළා. නමුත් ඉතින් මේ හයරකට ඉන්න දෙනවා. හරිද? ඊළඟට මේ හයරකට වගේ කුලියට ඉන්න දෙනවා. බාර දුන්නට පස්සේ ආ ඉන්න පුළුවන් කියලා ඊළඟට ආයේ ඉතින් අපි කුලියට මේක තියාගන්නත් එපයි. කුලියට මම ඉන්නම් අයිති ඔබ තියාගන්න. ඒ කියන්නේ කුලියට ඉන්නකොට ගේ ඇණයක්වත් ගහන්න අයිතියක් නෑ. ඒක තමයි ස්වභාවය. පේන්ට් කරන්න බෑ. ඈ වෙනස් කරන්න, කැලේකතු කරන්න බෑ. ඒක ගේ හිමියාගේ වැඩක්. ඈ ඊට පස්සේ ඉතින් අපි ජීවත් වෙනවා කුලියට ඉන්නවයි කියලා. දැන් ඔය දැන් එහෙම නෙමෙයි ඉන්නේ උතර නේද? කුලියට නෙමෙයි මේක මගේ කියලා. ඒ නිසා කැමැති කැමැති විදියට මේ දෘෂ්ටි හදාගන්නේ, සංකල්ප හදාගෙන ඉතින් මම මේ දෘෂ්ටිත් නෑ, පේන්ට් කිරිලි ඒව මුකුත් නෑ ඉන්නවා. ඉතින් ඉන්න කාලෙදී ඉතින් මාරේ ආයි අහන කොච්චර කාලෙකින්ද යන්නේ? ආ ඉතින් යන්න බුදුහාමුදුරන්ටත් එහෙම ඇති වුණා. මාරයට දුන්නා, දීලා කිව්වා මේ මට කුලියට ඉන්න පුළුවන්ද? මම කිසි වෙනසක් කරන්නේ නැහැ ඔයාගේ දේවල්. ඔයාගේම තමයි අයිති. මට කුලියට ඉන්න පුළුවන්ද? පුළුවන්. කොතෙක් කාලයක් ඉන්න ඕනද? කිව්වා මේ දහම ඉතින් ලෝව පහල කරගත්ත බොහෝම කලාතුරකින් මිනිස්සෙක් හැටියට මම ඉතින් මේ ලෝකේ මේ ධර්මයේ මා තුලින්ම සිඳලා ගියොත් ඒක හොඳ නෑ. මට මේ ධර්මය දෙන්න ඕන ලෝකෙට. ශ්‍රාවකයෝ බිහි වෙන්න ඕන, ශ්‍රාවකයන්ගේ ශ්‍රාවකයෝ බිහි වෙන්න ඕන. මට ඒ දැකි ඒ දැක්කහම මට ඇති මේ ශාසනය පවතිනවා දැකලා මට පිරුණුවම් පාන්න, ඉවත් වෙන්න අවසර දෙන්න කියලා ඉල්ලුවා. ඉතින් ඒ අදිස්ථානේ තමයි දුන්නේ බුදුහාමුදුරුවන්ගේ හදවතට. දීපු ගමන් මොකද කිව්වේ? හරි මන් දෙන්නම්. ඒ ටික ඉෂ්ට වෙනකන් ඉන්න දෙන්නම්. ඉතින් මේ தත්ත්වයේ ඉෂ්ට වෙනවා අවුරුදු 80ක් වගේ කාලය ගත වෙනකොට මේ தත්ත්වයේ ඉෂ්ට වෙනවා. ඉෂ්ට වෙනකොට මොකද කියන්නේ? මාරයා තට්ටු කළා කියනවා. මේ ඔය කිව්ව නේද යන්නම් කියලා. ශාวกය ටික බිහි වෙලා ශාසනය පවතිනවා දැකලා ගෝලයන්ගේ ගෝලියොත් බිහි වෙනවා දැකලා යන්නම් කිව්ව නේද? මොකද ඉන්නේ කියලා ඇහුවා. ඇහුවාම කිව්වා ඔව් මං යනවා කිව්වා තමයි. පොරොන්දුවක් දුන්නා නම් හොඳ නෑනේ. ඉතින් බුදුහාමුදුරුවන්ගේ සීමා කාලේ ඉවරයි. බුදුහාමුදුරුවෝ ඔන්න හිතෙන් අත්හැරලා කියනවා ආනන්දය බුදු කෙනෙකුට අවශ්‍ය නම් ආයු කල්පයක් වැඩ ඉන්න පුළුවන්. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේගේ ඒ තිබුණු ඉලක්කගත ස්වභාවයට ගිහිල්ලා ඉවරයි. දැන් අතුරෙන් ඇවිල්ලා අරයා කතා කරනකොට දැන් යන්න ලැහැස්ති වෙලා එයාට අතුර දෙන්න තියෙනවා. හැබැයි තව ඕනනම් චාන්ස් එකක් ගන්න පුළුවන්. පිටින් ආරාධනයක් කළා නම් අරයා කියනවා මාරිය මේ ශාวกයෝ ටික බේරෙන්න බෑ මට ආරාධනා කරනවා තව අවුරුදු 20ක් විතර දා ගන්න බැරිද ඈ තව අවුරුදු මට මේ 30ක් විතර 35ක් දා ගන්න බැරිද ඒ කාලේ තිබුණ පරමායස 120ක් 125 ජීවත් වෙන ඔය ආනන්දහාමුදුරු පිරිනම් පානේ අවුරුදු 125 ආසයිද ජීවත් වෙන්නේ තේරෙනවා. ඒ නිසා ඒ කාලේ 120ක් පරමායුෂ. ඔය මේ තාක්ෂණික රෝහල් බෙහෙත් මොකුත් නැහැ. ඒ නොතිබිච්ච නිසා තමයි මෙච්චර කාලයක් හිටියේ මිනිස්සු. ඒ මොකුත් තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා කිසිම ආරාධනයක් නැහැ. ආනන්දහාමුදුරුන්ට නිකන් මේ ඇවිදලා ඇවිදලාම පස්සෙන් එපා වෙලා වගේ ඔහේ හිටියා. ඒ දේ හැමදේ යාම යන්න බෑ යනකොට ලේකම් තුමා වගේ ඒව නෙමෙයි ඒක මාරාවිසේ වෙලා කියලා කියන්නේ කොහොම හරි අර බලන්න අර මනසේ දාලා තිබුණු එහෙම නැත්නම් ඒ අදිෂ්ඨානය තුල උත්තාන කර්මය තුල තිබුණු ඒ කාලපරාසය ඉවර වෙනවත් එක්ක මේ කොහොම හරි ඒ සැකසීම වුණා. ඒකම වෙන්න පුළුවන් බුදුහාමුදුරු දීපුවේ ඒ ස්වභාවය ඒ ශක්ති ස්වභාවය ඉවර වීමත් හේතු සාධක වෙන්න පුළුවන්. ආනන්දහාමුදුරු ගොඩක් දුක්ුණේ ඒකට. අනිත් අය දොස් කිව්වයි ආරාධනා නොකළේ. ඒ කවුරුත් කිව්වේ නැහැ ආපු වෙලාවකදී ඔබ වහන්සේ මෙහෙම වැඩ ඉන්න කියලා ආරාධනා කළේ නැහැ. නිවන් දැක්ක අයත් දැකලා ගිහිල්ලා මේ ඒගොල්ලෝගේ පාඩු ඒගොල්ලෝ ඉතින් ওই හින්දායි කිසි අගයක් වෙන්නේ නැහැ. සමහර දේවල් වල කිසි අගයක් වෙන්නේ නැහැ. සමහරලාට අර අම්මලා තාත්තලා කොච්චර දුක් විඳලා මේ දරුවෝ මෙහෙම ගොඩ නගනවා. අවසානයේ හන්ද අපිට මොනවද කළේ කියලා අහනවා. ඉතින් මම ගොඩක් අයට කියන්නේ ගිහිල්ලා බලන්න කන්නාඩි ඉස්සරහට. මොනවද කළේ කියලා බලන්න. එතකොට පේනවා ඔය තියෙන ඇස් දෙක, කන් දෙක, නාය දෙක, ශරීරය. ඒව හිතන. ඉතින් ඒ වගේ අගයක් නැති වෙන සමහරලාට මේ නිවන තුල ජීවත් වෙද්දී ඊට පස්සේ ප්‍රශ්නයක් නැති එක තමයි ප්‍රශ්නේ. ගැටලු නැති එක තමයි ප්‍රශ්නේ. මොකද නෑ හැබැයි ලෝකේ අනිකුත් මිනිස්සුත් එක්ක පොඩ්ඩක් සම්බන්ධ වෙලා බලන්න. එමෙසුන්ගේ හදවතේ දැවෙන දැවීම්, පිච්චීම්, ගිනි ගැනීම ඒවත් එක්ක ඔබ සමාන කරලා බලන්න ඔබ ඉන්නේ කුමන තරම් ශ්‍රේෂ්ඨ දර්ශනයකද කියලා. ඈ මේ අපි AC කරපු වාහනයක කාර් එකක යනකොට මේ නගරේ කොළඹ ඇවිදගෙන ඒකත් නිකන් මදි වගේ ටික වෙලාවක් යනකොට ඇත්තටම එළියට බහලා බැලුවාම තමයි උඩිනොත් රත් වෙනවා පල්ලෙහා කොන්ක්‍රීට් තාර ඒකෙත් රත් වෙනවා දෙපැත්තට ආපයක් වගේ පිච්චෙනවා ඒ මිනිස්සයා මැද ගිනි ගන්නවා පුදුමාකාර රස්නයක් තියෙන එහෙන් හුස්ම ගත්තාම අපිට සුදු වාතය මේ පුදුම දුකක් හැබැයි ඒක තේරෙන්නේ නැහැ පොඩ්ඩක් අපි අර මනස යොමු කරලා බැලුවේ නැත්තම් අර එළියේ ඉන්න මිනිස්සය ගැන එසා තමන් ඉන්නේ කොහෙද කියලා පේනවා මේ දුක් විඳින සමාජයේ දිහා බැලුවාම ධර්ම අවබෝධය කරගත්ත කෙනෙකුට මොනතරම් අසරණ තැනක මොනතරම් දුක්ඛිත තැනක මානසික තැවුල්ටි හික ඉන්නවද කියලා. හැබැයි ඉතින් Tamande සාපේක්ෂිතව බලන්න ගියොත් හිතන්නේ ආ මං වගේම ඇති. ධර්ම ඇතියම තුරු වහන මිනිස්සුන්ට මොන කරදරද? මොන ආර්ථික අපහසුතාවද? කියලා අහනවා. නේද? මිනිස්සුන්ට මොන ප්‍රශ්නද? කියලා අහනවා. 7000න් 5 දෙනෙකුට ජීවත් වෙන්න පුළුවන් මාසෙම කියලා කියනවා. හැබැයි යාගේ නෝනට එක දවසක් සුපර් මාකට් ගිහිල්ලා එන්න බෑ 7000න්. ඉතින් ඒකයි තියෙන ප්‍රශ්නේ. මොකද එයා යන්නේ නෑනේ. ඉතින් ඒ නිසා තමාට සාපේක්ෂිතව බැලුවම තමන් ඉන්න තැනට අනුව පේනවා. නමුත් එහෙම තත්ත්වාකාරය බලන්න පුරුදු වෙන්න බලනකොට තේරෙනවා මගේ මනසයි ලෝකේ තියෙන මනසයි මිත්‍යා දෘෂ්ටිකයේදී බලන්න මනසේ තියෙන දැවීම අපි හිතනවා ටයි කෝඩ් ගහලා ඉන්නකොට මහත්තුරු කියලා. නෑ මනුස්සගේ මානසික ගුණය බලන්න. මට අහුවෙන මානසික ගුණය පුදුම දැවීමකින් ඉන්නේ. පුදුම පිච්චීමකින් ඉන්නේ. පව් කළා පව් කළා පුදුම පිච්චීමකින් ඉන්නේ. ගිනි ගන්නවා. මිත්‍යා දෘෂ්ටි කියන්නේ විශාල වශයෙන් දවන පීඩාවටපත් කරන සිද්ධාන්තයක්. ඒ මිනිස්සුන්ගේ මූණේ ලස්සන නැති වෙන්නේ ප්‍රසන්න බව නැති වෙන්නේ පවා ඒකයි. මනසෙන් එන සිතුවිලි ඒ කියන්නේ අධ්‍යාත්මික සාංශාරික පවතින මනසයි එහෙම නැත්නම් බාහිර මේ විඥානය තුළයි කායි විඥාණයෙන් එන හා මනෝ විඥාණයෙන් කියලා අපි බෙදාගමුකෝ එන සිතුවිලි අඳුනගන්නේ කොහොමද කියලා. ඔබ එළියට ගිහිල්ලා පාර දිහා බලාගෙන ඉන්න. කාර් එකක් තියෙනවද? මොටෝ සයිකලයක්? ෆුඩ් බයිසිකලයක්? නැහැ, ගෙදර අයට හරි තියෙනවනේ. ආ, අන්න හරි. මොටෝ සයිකලයක් තියෙන. හරි. අන්නේ මොටෝ සයිකලේ අඳුනගන්නේ කොහොමද? මේ පාරේ යනකොට අහන්න අපේ අයියා යනවා. ඥානිත් වාහන ටික ඔක්කොම ගියා. ඒ නිසා ආධ්‍යාත්මික ගැඹුරු විඥානයේ සහිත මමංකාරයේ සහිත මමත්වයේ සහිත කෙනාට දැනෙන්නේ හැම දෙයක්ම කොච්චර ප්‍රබලව දැනෙන්නේ අර තමන්ගේ බයිසිකලේ වගේ. තදව දැනෙන්න පටන් ගන්නවා. හරි මමත්වේ නැති වුණාට පස්සේ දැනෙන්නේ අර සාමාන්‍ය වාහන ගහගෙන යන ගානට. දැන් මමත්වේ නැති කෙනාගේ හා ඇති කෙනාගේ ඇති වෙනස අර සදහම් මල් කියන ග්‍රන්ථය අපි ඇතිවෙත් කරගත්තා. අල්ලපු gederai තම gederai ඇති අතර වෙනස කියලා. මමත්වේ දුරු කරපු කෙනාට හැමදේම අල්ලපු gewal. අල්ලපු gewal කියලා කියන්නේ මොකද්ද? ඒ gedera වැඩි තැකීමක් නෑ. ඒකෙදර ටීවී එක පිටුනාලා අපිට ප්‍රශ්නයක් නැහැ. ඒකෙදර විදුලි සර වැදුනට ඉතින් ප්‍රශ්නයක් නැහැ. මොකද අයගොල්ලෝනේ ඒවයි බර තන දරාගන්නේ. පාර යන වාහන වලට කොච්චර ප්‍රශ්නේ වුණාද? ඒක ඉච්චර ප්‍රශ්නයක් නැහැ. අපේ එක හිරේ කියලා අපි පරිස්සම් කරන්නේ. ඒ නිසා ඒ වගේ මේ පිටින් ගන්න උදාහරණයක් ගන්නේ. අර දැඩි පීඩාකාරී ග්‍රහණය කරපු ස්වභාවයකින් යුක්තව තමයි අර අධ්‍යාත්මික මමංකාරයේ සිටවිල්ල දනවන්නේ. දැන් කොච්චර ග්‍රහණයකින්ද හැම දෙයක් දිහාම බලන්නේ? උදාහරණයක් ගන්න, තමන්ගේ ඉඩමගේ ග්‍රහණය කරගන්නා මට්ටමටම ග්‍රහණය කළා තමයි හැම දෙයකම බලන්නේ කියන ඒ වේගය තමයි හැම දෙයකම ක්‍රියාත්මක වෙන්නේ කියලා. එච්චර වේගයක් ක්‍රියාත්මක වෙනවයි කියන එක තමයි කියන්න තියෙන්නේ. මොකද තමන්ගේ කියලා දෘෂ්ටිය තුලින් බලද්දී ලඝු ග්‍රහණයක් ඒකේ තුල තියෙනවා. තේරුණානේ? ඒක තමයි ස්වභාවය. ඒ තමයි ස්වභාවය. දැන් මේ පොළොවේ ඉඳන් අපි මෙහෙම මෙහෙම මෙහෙම ඉතින් මේ කුටි කුටි කුටි කරලා ඊළඟට අපි මේක මගේ කියලා හිතාගෙන. ඉතින් මගේ කියලා හිතාගෙන හිටපු ප්‍රමාණය මේ මහ පොළොවේ කෝටි ප්‍රකෝටි ගාණක් සංකල්පයක්. ඉතින් ඒ සංකල්පේ මොනතරම් වේදනාකාරීද. හැබැයි දැන් අනිත් මමත්වයෙන් තොරව ඇති කෙනෙකුත් ඒක ග්‍රහණය කරනවා. හැබැයි ඒ ග්‍රහණය සෞම්‍යයි. වේදනාකාරී නෑ. දැවීම් ස්වභාවයක් නෑ. ගිනි ගන්නා ස්වභාවයක් නෑ. අතහැර ගන්නා පහසුතාවයක් නෑ. ඒ රැඳීම තුල පීඩාවක් නෑ. ඒක ඒ කාලේ උදාහරණයට දැක්කුවේ මේ නෙළුම්පතේ දියවිදු. නෙළුම්පතේ අරගෙන බලන්න, නෙළුම්පතේ මෙහෙම තියලා දිය කරකවල බලන්න, දියබිදු ටිකක් ඉහළ බලන්න. ඒ වැටෙනවා තමයි, වැටුණට උරා ගැනීමක් නෑ. එතකොට මමංකාරයෙන් යුතු අධ්‍යාත්මික සිත කියලා කියන්නේ දැඩි වේදනාකාරී බැඳීමක් ඒක තුල තියෙනවා. එතකොට මමංකාරයෙන් තොර දේවල් දැඩි බැඳීමක් නැහැ. ඒ නිසා සමස්ත මේ වේදනාකාරීව දැඩිව දැනෙන දේවල් එන්නේ මමත්වයෙන් යුතුවයි. මමත්වයෙන් යුතුවයි එන්නේ. එයාව අල්ලලා බැඳලා වගේ තියෙනවා ලනුවකින් වගේ. නිදහස් වෙන්න දෙන්නෙම නෑ. නිකන් දැනෙනවා මේ මුහුද මැද තෙරක් නොදක අතරමං වෙන කෙනෙක්ට දැනෙන දේ ඒ මමත්වයෙන් යුක්ත කෙනාට දැනෙනවා. කොයි වගේ අත්දැකීමක්ද කියලා ඔබ හරියටම දන්නේ නැහැ. මූද මැද අතරමං වෙලා නැති නිසා පොඩ්ඩක් හිතලා බලන්න. හිතා ගන්න බෑ කොයි පැත්තටද ගොඩබිම කිට්ටු කියලා. කොහොමද දැන් පේන්නේ ගොඩබිමක්? කොයි පැත්තටද ගොඩබිම කිට්ටු කියලා දැන් අදාහ ගන්න බෑ. දැන් ඕක ඒක දැන් අපි හිතුවට ආ ඉර බායන පැත්තෙන් මෙන් ආවම හරි කියලා. එහෙම හරියන්නේ නැහැ. ඒක මේට හරියන්නේ නැහැ. දැන් කෙනෙක් ගියාම මේ සිරිපාද ගිහිල්ලා මොකද මේ බස්නාහිරෙන් අද හිරපා යන්නේ? දැන් වේදේ දෙ ගියාම කරකිලා බස්නාහිරව ගියාට මේ පැත්ත දැනෙනවා. අපේ රස් වෙනවා. දැන් අපි මෙතන ඉඳගෙන උතුර තියෙන්නේ මෙහි කියලා නිගමට නිකන් නිච්චියට කිව්වට ඇත්තටම මාලිමා යන්ත්‍රයත් දාලා බලනකොට මේ අපි කියන පැත්ත නෙමෙයි තියෙන්නේ. එන මූද මැද අපි අතරමං වෙච්ච කෙනෙකුට දැනෙන දේ මමත්වයෙන් යුක්ත ඒ සාංසාරික සිතේ තුල අතරමං වෙච්ච කෙනෙකුට දැනෙනවා. බියකරු ස්වභාවයක් තියෙනවා. ආත්ම බයක් ඇති වෙනවා. අපා බය අනිවාර්යයෙන්ම තියෙනවා. මම අපායයි කියලා බයක් තියෙන කොච්චර බින්දහම් කර කර හිටියත් හරි බය පොඩ්ඩක් හරි අවසාන චේතනාව වෙනස් වෙලා ගියොත් අපායි කියලා බයෙන් ඉන්න ස්වභාවයක් තියෙනවා. මරණ බය දැඩිව තියෙනවා. නිකන් නෙමෙයි ඒක දැඩි ප්‍රබල විදියට තියෙනවා. ඒ වගේම නිന്ദා අපහාස කරයි කියන බය දැඩිව තියෙනවා. හැමදෙස්සෙම අර කියන කොහොම මේ බිය ටික තියෙන. දැන් අපි හිතන සතුන්ට මුකුත් නැහැ කියලා සත්තු බුදුම විදියට මරණ බයෙන් ඉන්නේ හැමතිස්සෙම. කුරුල්ලෙක් හරි වේවා මේ සතෙක් මේ වේගෙන් මෙහෙ මෙහෙ මෙහෙ මෙහෙ බලන්නේ නිකන් නෙමෙයි. විනෝදෙට නෙමෙයි. යන්නේ ඊතරම බලන්නේ මාව උකුස්සෙක් දැහගෙන යයිද? මාව ඇවිල්ලා කවුරු හරි සතෙක්ව මාව කයිද කියලා බයෙන් ඉන්නේ. නිතරම බයෙන් ඉන්නේ. බයේ ක්‍රියාකාරීත්වය තමයි මේ වේගින් මෙහි මෙහි බල බල ඉන්න ගතිය. බලන ලේනෙක් එහෙම අරගත්තාම හදවත අතට ගැහෙන වේගය මාව මරයි කියන වේගය වැඩි පීඩා සහගතව දැනෙනවා. අතහැරපු කෙනාට හැම දෙයක්ම තමන්ගේ දේ වේවා, තමන්ගේ ශරීරය වේවා. අර උදාහරණයක් වශයෙන් ගත්තට ලෞකික කෙනෙකුට අනුන්ගේ දේවල් වැඩි කෑ කරන්නේ නැතුව දකින්න වගේ මෙයාට ඔක්කෝම ඒක ගණන් ගන්නෑ නේ. දැරයික හාමුදුරු කෙනෙකුට, සෙන් ස්වාමීන් වහන්සේ කෙනෙකුට ධර්මයේ දැක්ක කෙනෙකුට ගිනිල්ල දීලා තියෙනවා මේ ගෑල් ළමයට, දරුවෙක් හම්බෙන්නේ ඉඳලා යහල පහල කෙල්ලට ගහනකොට කියලා කියලා තියෙනවා ආහවල් පන්සලේ හාමුදුරුවෝ කියලා. ආ එහෙමද කියලා ඉවරලා අඬ ගහලා එහෙනම් ඉති හම්බෙන කයින්දපන්කෝ බාර දෙනවා කියලා හාමුදුරුවන්ටම කියලා කිව්වා. ඉතින් කියලා කොහොමාරි දරුව හම්බ වුණා. හම්බ වුණාට ඉතින් හාමුදුරුවන්ගේ හැඩ නෙමේ තියෙන්නේ, වෙන හැඩයක් තියෙන්නේ. ඉතින් ගිනල්ලා දුන්න මේ ඔබවහන්සේගේ දරුව මේක තියාගන්න කියලා ගිනින් දුන්නා. ගිනින් දුන්නාම ඉතින් උන්වහන්සේ ආ ඒකත් හොඳයි කියලා තියාගත්තා. තියාගෙන ඉතින් කිරිපොවලා හදලා ලොකු මහත් කළා. කාලයක් යනකොට මේ හැබැයි හැඩේ ගෙදරට එන යන මාළුකාරයගේ හැඩ ටිකක් ඒ වගේ හැඩ තියෙන්නේ ලොකු මහත් වෙනකොට. ඉතින් මේ දරුව ලොකු මහත් වෙනකොට මේ මාළුකාරයට ඉතින් මෙහා කොහොම හරි හැදෙනෝ කියන්නත් බයයි මාළුකාරයයි කියලා ගෙදරින් හොඳටම ගහනවා. හාමුදුරන්ගේ කිව්වම ප්‍රශ්නේ අඩු වෙන නිසා, ගරුත්වය නිසා එහෙම තිබ්බලා තියෙනවා. ඉතින් හාමුදුරුවොත් ඔය හැදුවර වැඩුවර පස්සේ ආයි කාලයක් ගිහිල්ලා කියනෝ මාළුකාරයයි අර දෙන්නම ගිහිල්ලා කියනවා ස්වාමීනි මේ ළමයා අපිට දෙන්න. මොකද මාළුකාරයටත් ආස හිතුණා උගේ මූණ ස්වරූපයෙන්ම ඉන්න දරුවනේ. ඉතින් අරගෙන යන ආ ඒකත් හොඳයි කියලා ගෙනියන්න කියලා. ඉතින් මේ ගෙනියන්න කියලා කිව්වා. ඉතින් ඒ වගේ ඒ නිද්නා වාස අපගේ තේවට උන්වහන්සේලාගේ එහෙම සැලීමක් නැහැ. ඒකත් හොඳයි. ආය දවසක ගෙනියනකොට ආ ඒකත් හොඳයි. ඈ ඉතින් ඒක තමයි මේ දහම වැරදි කියලා සමහර අය කියනවා. ඒකත් හොඳයි. කාලයක් ගියාම කියනවා නෑ සයින්නත් මේක හොඳ ධර්මය. හා ඒකත් හොඳයි. බලන්න මොන තරම් අතහැරීමක්ද කියලා. මොන තරම් අතහැරීමක්ද ඒක. හැමදේම හොඳට දැන් මං ජීවිතේ ඒ දවස්වල ඉඳම හිතාගෙන ඉන්න දෙයක් තමයි හොඳට හැමදේම හොඳට. ගමනක් යන්න බැරි වුණත් මොකක් හරි හොඳක් වෙන්නේ නැති නොයා ඉන්න සිදුවීම. දැන් මම දවසක් එහෙම ගමනක් අපි විනෝදචාරිකාවක් ওই මූදේ බෝට්ටුවක යන්න ලැහැත්තිලා එද්දි වම වැටිලා හොඳටම තුවාල වුණා බයිසිකලෙන් වැටිලා. ඉතින් මං අතපය එල්ලගෙන ගෙදර ගිහිල්ලා ඉතින් හිටියේ මම කනගාටුුන්නේ. මං හිතුවා මොකක් හරි හොඳක් වෙන්නේ නැති කියලා. ඇත්තෙන් මේ ගියපු ගමනේ බෝට්ටුව පෙරලිලා මං ගියන ඔබ ගියනේ මං ගියන ගිල්ලට බැරිද තිබ්බා මොදි කැමරු මොදි බලනකොට හොඳයිනේ. ඉතින් දැන් කියන්න පුළුවන් මේ වැටිච්ච එක නරකයි කියලා. මම කියන කොච්චර හොඳයිද වැටිච්ච එක මං ඈ ඔය ගමන ගියනම් පෙරලෙන්න තිබ්බා මං. හරියට පීර ගන්න බැරි වුණොත් එහම මොදි ගොඩක් මැද හරි රළ වැඩි තැනක ගිලිනවා ආයි මැරෙනවා හොයා ගන්න බැරි වෙලා යනවා. ඉතින් ඒ වගේ හැම දෙයක් තුළම මොනවාක් හරි හොඳක් තියෙනවා කියලා හිතන්න පුළුවන් යහපත් චින්තනයකින් ඉන්න කෙනෙකුට. හැමදේම සුභවාදීව බාර ගන්න පුළුවන්. හැබැයි යා තුළ නිර්මාණශීලීත්වය නැත්තේ නැහැ. ඈ ලද දෙයින් සතුට වෙනව නෙමෙයි කිසිම දෙයක් ලබන්න නැතුව ඉන්නවා. අපිට පුරුදු කරලා තියෙන ලද දෙයින් සතුට වෙන්නේනේ. මං කියන ලද දෙයින් සතුට වෙන්න පොඩ්ඩක්වත් ලබන්නේ නැතුව ඉන්න. මොකක්වත්ම ලබන්නේ නැතුව ග්‍රහණය කරන්නේ නැතුව ඉන්න. එතකොට ආයි නැති වෙන දුකක් ඇති කරගන්න උවමනාවක් නැහැ. එතන නිවේද නිවන තියෙන්නේ. කිසිම දෙයක් ලබන්නේ නැත්තම් කිසිම සැකයක් නැහැ. නැති වෙන්නේ නැහැ. ලැබුවොත් තමයි නැති වෙන්නේ. දැන් මේ දර්ශන ශක්තිය. එතකොට හිතා ගන්න පුළුවන් අරවා මේවා මේවා මේවා මේ ඔක්කොම කියලා. නෑ අපි දහම පැහැදිලි කරනකොට අර අරහතුන් වහන්සේගේ ගුණෙම්ම ප්‍රමාණයෙම පැහැදිලි වෙනවා. නමුත් මේ ධර්මයට අවතීර්ණය වෙන්නේ යම් තමම් ක්‍රමානුකූලව. නමුත් ඒ ක්‍රමානුකූලව අවතීර්ණය වීම උදෙසා කියන්නේ අපි රහතන් වහන්සේ කෙනෙක්ගේම ගුණ. තේරෙනවනේ. ඉතින් ඒ ගුණයට ඒ පූර්ණ ගුණයෙන් තමයි සමීප වෙන්නේ. වෙන ක්‍රමවේදයක් නැහැ. ඒකයි හේතුව. දැන් ධර්මයේ තුල කියනකොට මේ කියවෙන්නේ බුදු කෙනෙක්ගේ ගුණ, රහතන් වහන්සේ කෙනෙක්ගේ ගුණ. ඒකට කෙනෙක් බය වෙනව කොහොමද මම මේකට සමීප වෙන්නේ මේ ජීවත්වන කාලය තුල කියලා. සමහර අය මේ එක එක වෙන වෙන බැඳීම් ඔක්කොම නැති කරන්න හදනවා. නැහැ, මේකේ පිළිවෙලක් තියෙන පළවෙනිම කාරණේ තමයි ආත්ම සෘෂ්ටිය. ඔබ අනිකුත් දේවල් ඔය හිස් කරන්න කලින් මට ඉස්සෙල්ලම කෙනෙක් ගිහිල්ලා අහන්න ඕනේ මට තෘෂ්ණාව, තණ්හාව, මාන්නය, ඊර්ෂ්‍යාව ඒව නෙමේ. ඒව නැති කරගන්න ඕනේ නැහැ. ඒව තියෙනවා. මේ ධර්මයේ කියන අය අතර උනත් තියෙනවා. ටික කාලයක් ගියාම මාන්න උද්දච්චකම් අවිද්‍යාවල් අරම්මනම් පහළ වෙනවා. අපිටත් හිදියාම එහෙම වෙනවා. ඒ වුණාට ඒක දකින්නෝ. දැකලා ගොඩක් ඥානනේ තියෙනවා. ඉවත් කරගන්න පුළුවන් නැත්නම් අර පොඩ්ඩක් අහු වෙන ගුණයත් ඒවට තියෙනවා. නැහැ කියන්න බෑ. ඒ දේවල් වලට අහු වෙන ගුණයකුත් තියෙන්න පුළුවන් කෙනෙක් ළඟ. ආයි කාලයක් ගියම නේද? හැබැයි අර අර පුතඥයේගේ වගේ දැඩි නැහැ. පුතඥයේගේ වගේ චේතනාව ප්‍රබල නැහැ. පීඩාකාරී නැහැ. මොකද උපරිමයට ග්‍රහණය වෙනකොට මනස අතහැරෙන ගුණයක් තියෙනවා. මොකද හේතුව මේක මමෙක් නෑ කියන චින්තනය දර්ශන ශක්තිය මතුවෙන්න පටන් ගන්නවා. හැබැයි මමෙක් නැති වෙච්ච කෙනෙකුට එයාට මමෙක් නෑ කියන සංකල්පේ නෑ. මමෙක් මෙතන නැහැ කියන සංකල්පේ තියෙනවා නම් එයා මම නැති කරගත්ත කෙනෙක් නෙමෙයි. ඇයි ඉතින් සංකල්පේ තියෙන්නේ මටනේ? සංකල්පේ තියෙන්නේ මට. එයාට මමෙක් ඉන්නවා කියන සංකල්පේකුත් නැහැ, මමෙක් නැහැ කියන සංකල්පේකුත් නැහැ. ඒකම තමයි මමත්වේ නැතිවීම. ඒ නිසා කිසි දෙයක් ප්‍රබල නැහැ. වේදනාකාරී නැහැ, පීඩාකාරී නැහැ, දෙදරන ස්වરૂපයක් නැහැ. එයා සත්‍යවාදී කෙනෙක්. තථාගතත්වයේ ස්වභාවිකත්වයේ දකින කෙනෙක්. එයාට හැම දෙයක්ම එක වගේ ස්පර්ශ කරන්න පුළුවන්, අතහැරීමෙන් ස්පර්ශ කරන්න පුළුවන් අධ්‍යාත්මික මනසක් තියෙනවා. හැබැයි තේ සම්මුතිය ඒ විදිහට අපි භාවිතා කරනවා. මොකද ඔක්කොම මගේ කාර් කියලා දැකලා අනුගේ කාර් වල නැගලා එන්න බෑනේ නේද? නේද? එහෙම කරන්න බැරි නිසා මේ ඔක්කොම ඉඳන් එක වගේ පේන්නේ කියලා ඕන ගෙදරක ඉඩමක ඉන්න බෑනේ. තමන්ගේ ඉඩමනේ ඉන්න ඕනේ. නමුත් දර්ශන ශක්තියෙන් කිසි දෙයක ගැඹුරු මනසෙන් බැඳිලා නැහැ. ඒ නිසා මේක යදා පඤ්ඤාය පස්සති සබ්බේ සංඛාර අනිච්චා කියලා දකින්නේ කොතනින්ද? ගැඹුරු මනසෙන් ස්පර්ශ කරාම. සියලු සංස්කාරකයෝ අල්ල ගන්න එපා කියන එකයි කියවේ. සියලු සංස්කාරකයෝ අල්ලා නොගන්නා වූ ස්වභාවය ගැඹුරු ඥාණයෙන් දකිනවා. ඒ අනිත්‍යය කියන්නේ අල්ලා නොගන්නා වූ ස්වභාවය. එහෙම නැතුව කැඩෙනවා, බිඳෙනවා, මැරෙනවා නෙමෙයි. සියලු සංස්කාරකයෝ අල්ලා නොගන්නා වූ ස්වභාවය ගැඹුරු මනසින් දකිනවා. ඒ සමග්ගෝ විසුද්ධිය, ඒක තමයි මග. පිරිසිදු වෙන මග, විසුද්ධියට මග ඒකයි. පිරිසිදු වෙන මග ඒකයි. බුදුහන්සේ දේශනා කරනකොට ඔළුව නිදහස් වෙනවා. නිදහස් වුණාට පස්සේ ආයෙ ගියාට පස්සේ කොහෙද වැරෙන්නේ? පුජ්ජල චින්තනයේට. පුජ්ජල චින්තනයෙන් ආයෙ හිතන්න යනකොට මොකද වෙන්නේ? ඔළුව අවුල් වෙනවා. ආයි මේ පුජ්‍යලත්වයක් නැති ධර්මය ප්‍රකාශ කරනකොට ඉද සැහැල්ලු වෙනවා. අන්න ඒක නිසා ඔය කාර්ය බාර දෙන්න ස්වභාවයට. ස්වභාවයට බාර දුන්නාම ඔය සංසිඳීම ඇති වෙනවා. කිසි දෙයක් දැඩිව ග්‍රහණය කර නොගන්න. එයමයි අතහැරීම. කිසිම සංඥාවක් ගානේ කරනවා. ඉතින් මේක ආයි කියන්නේ ඉතින් අර කාටද? මේක කියන්නේ අර හොරාගේ අම්මට කියන්නේ. අනේ හොරා හොයලා දෙන්න, මෙයා හොඳින් මේ මනස සංසුන්ව තියන්න කියලා. මේ අසංසුන් කරන කෙනාටමයි මේ කියන්නේ ඉතින්. ඒක තමයි මෙතන සිද්ධ වෙන දෝෂේ. දැන් ඔබ ළඟ තියෙන මමත්වයේ තමයි ඔබ අසංසුන් කරන්නේ. ඔබ මේක අහන්නෙත් මමත්වයේ, මම මේක ඔබට කියන්නෙත් මමත්වයට. තේරෙනවනේ? ආයෙ ගිහින් ක්‍රියා කරන්නෙත් මමත්වයේ. ඒ විශේෂ ඥානණය පහළ කරගන්න පුළුවන් දිගට සද්ධර්ම ශ්‍රවණය කරන්න. එක වෙලාවකදී ඔබව පුදුමයටපත් කරමින් ඔබට කරන්න බැරි දෙයක් ඔබ තුල ධර්මයෙන් මතුවේවි. ඒ මතුවීමේදී බය වෙන්න එපා, මැරෙන්න හදනවයි කියලා බය වෙන්න එපා. මාව මැරෙන්න හදනවයි කියලා සන්තෝෂ වෙන්න, මැරෙන්න හදන්න පටන් ගත්තොත් සන්තෝෂ වෙන්න, මැරෙද්දාවි කියලා බය වෙන්න එපා. අර දහම්සොන රජුරුවන්ගේ ජාතකේ මොකන්ද පැහැදිලි වෙන්නේ? යකෙක් පල්ලෙහා ඉන්නවා. යකා කියනවා මම බණපදේ කියන්න. බුදුබණ පදයක් හොයාගෙන ගියේ. මේ කතාවකින් කියලා දෙන්නේ ඇත්ත දෙයක්ද නැද්ද කියලා හොයන්න යන්න එපා. යම්කිසි සිද්ධාන්තයක් කියලා දෙන්නේ මොකද්ද? කන්ද උඩින් පයින්නවා. පල්ලෙහා ඉන්නේ යකෙක්. ඒ කියන්නේ මුලින් ධර්මය ඕනම කෙනෙකුට පේන්නේ යකෙක් වගේ. මගේ තියෙන සියල්ලම නැති කරවන දෙයක්. ඒ කියන්නේ යකා කියන්නේ කනවා කියන එකනේ. ඇත්ත වශයෙන්ම ධර්මයේ කියන්නේ ලෞකිකත්වයේ කනගෙන තමයි ඒ නැති කරලා දාන කෙනෙක්. ලෞකික විඥානේ ලබුජල වින්දනය නැති කරලා දාන කෙනෙක්. ඉතින් ධර්මයේ යකෙක්, හැබැයි යකෙක් හැටියට පෙනුනත් යකා කියනවා මම ඔබට නිවන පෙන්වන්නම්, නිවන ගැන කියා දෙන්නම්. යා කියනවා මේ එහෙනම් කියන්න ඉස්සෙල්ලා මං ඊට පස්සේ කන්න දෙන්නම්. ඒ කියන්නේ මේ ආත්මය අතහැරින්න එපැයි. නමුත් යකා කියන්නේ මට බණපදේ කියන්න බෑ, ඔයාව කන්න නැතුව. ඇත්ත වශයෙන්ම බෑ. මේ ලෞකිකත්වයේ කියන එක විනාශ කරන්න නැතුව ධර්මයේ කියන එක පහළ කරන්න බෑ කියන එකනේ මේ කිව්වේ. යකා කිව්වා මට ඔයාව කන්න නැතුව මේක කියන්න බෑ. මට ඔයාව කන්න ඕන. එයා කියනවා නෑ මට කන්න බෑ. මම කන්න ගියාම මං බලහන්නේ කොහමද? කන්න බෑ. කන්න කන්න මාව කන්න පස්සේ ඉසල බණපදේ කියන්නේ. යකා කැමති වුණාද? නෑ කැමති වුණා. යකා කිව්වා බෑ, ඒ ක්‍රමයට කියන්න බෑ. බණපදේ කියන්න බෑ. දැන් ඔබ ඉන්ද්‍රියන් අස් කරන්නේ නැතුව, පුජ්‍යලත්වේ අස් කරන්නේ නැතුව බණපදේ ඉන්නේ නෑ. ඉතින් යකා ඒකට එකඟුන්නේ නෑ. යකා කිව්වා මේ වැඩේ හරියන්නේ නෑ. අපි දෙන්නටම සාධාරණ වෙන විදියක් පටන් ගමු. ඔබ කන්ද මුදුනට යන්න. ඔබ කන්දේ ඉඳලා පල්ලෙහාට පනින්න, මම යට ඉඳන් කට ඇරගෙන ඉන්නවා. කටට පනින්න, ලොකු යකෙක් වෙන්න තිවිශාල කඩ. මම කටට පනින්න, මම පනිනකොට කන්ද මැදදි කියන්න. හැබැයි හුලම් පාරට හරි අහුන් නැතුනොත් ඉවරයි. කන්ද මැදදි කියන්න කියලා කිව්වා. දැන් එතකොට මොකද්ද මෙතෙන්දී මේ පැහැදිලි කරන්නේ? මේ නිවන දැකීමයි ලෞකිකත්වයේ අතහැරීමයි කියන එක එකවර සිද්ධ වෙන්නේ. ඒ අතහරින වේගයටම ලෝකෝත්තරත්වයේ දකින්නේ එකවර එකවර දකින්නේ. ඒකට එන බණපදේ මෙයාට ඇහෙන්නේ මගදී. ඒ කියන්නේ ධර්ම අවබෝධය වෙන්නේ ආත්මය අතහැරේ. දැන් කන්දෙන් මෙයාට පැන්නට පස්සේ යගා බණ කියන්නේ නැහැ කියලා බ්‍රේක් ගන්නද? නතර වෙන්න බෑ. බණපදේ කිව්වත් නැතත් යගාගේ කටේ. හරිද? ඒ අවශ්‍යය දිනනවා. හැබැයි යගා කියනවා. ඒකට ඒ අතහැරීමත් එක්කම මෙහෙම අල්ල ගන්නව වැටෙනකොටම. අර ආත්ම දෘෂ්ටි අතහැරලා ධම්මසොන රජුරු කන්දෙන් පල්ලෙහාට වැටෙනකොටම මෙහෙම අල්ල ගන්නව. කවුද අල්ල ගන්නේ? සක්‍රදේවේන්ද්‍රය. සක්‍රදේවේන්ද්‍රය කියලා කියන්නේ මොකද්ද? මේ විශ්වය, විශ්ව ධර්මය. ඔලෝ මම ආපෑ දෙවියෝ කියලා කියන්නේ තයා. සක්‍ර කියන්නේ සකස් කරන දෙවියෝ කියන එක. අපේ කට්ටිය මේ කොහේ හරි ඉන්නවයි කියලා හිතාගෙන වැඳ වැඳ ඉන්නෝ. මේ සක්‍ර කියන වචනේ තේරුම ඒක සකස් කරන කියන එකයි. මේ හැම දෙයක්ම සකස් කරන දෙයියෝ සක්‍ර දේවේන්ද්‍රය අල්ල ගන්නවා. ඒ කියන්නේ විශ්ව ධර්මතාවය ස්වභාවිකත්වයට තමයි පත්ුනේ. ඉතින් කන්දෙන් පල්ලයට ආත්ම දෘෂ්ටි අතහැරලා මරණයට සඳහා පැන්නට පස්සේ සක්‍ර දේවේන්ද්‍රය අල්ලගත්ත ස්වභාවික සත්‍ය අල්ලගත්ත ස්වභාවික සත්‍යයට එයා පාත්‍ර වුණා. එයාගේ තුරුල්ලට එයා ගියා. ස්වභාවිකත්වයට පාත්‍ර තුරුල්ලද කිව්වහම තුරුල්ලක් නැහැ. කෙනෙක් නැහැ. බුද්ධලෙක් නැහැ. සක්‍ර දේවේන්ද්‍රය කියලා කෙනෙක් නැහැ. ඊළඟට අරයත් දැන් බුද්ධලත්වයේ දහම්සොන රජුරෝ නෙමෙයිද? අන්න ධර්ම බණපදේ ඇහුණා. අන්න එයිමයි ධර්මය කියන එක ප්‍රායෝගික වෙන්නේ. ඔයනි කථාන්දර ඔස්සේ ලස්සනට ගැඹුරු ධර්මය ප්‍රකට කරලා දීලා තියෙනවා, පැහැදිලි කරලා දීලා තියෙනවා, පුදුම ගැඹුරක් තියෙනවා. ඒව හුදෙක් කතා ප්‍රවෘත්ති නොවේ. ඒව අධ්‍යාත්මයට ගලපන්න අපි ඒක පොතේ කථාන්දරයක් හැටියට කියවලා තියන්නට එපා. ඒව එහෙම කියවලා තියන්නට එපා. ඒව තමන්ගේ ජීවිතේ සමග සම්බන්ධ කරගන්න, ගලපගන්න බලන්න. ජීවිත අවබෝධය තමා තුළින්ම ඇති කරගන්නට ධර්මානුකූල වීරයක් දරන්න. පුජ්‍යල වීරයක් නෙමේ, ධර්මානුකූල වීරයක් දරන්න. සමස්ත ධර්මයේ සම්පින්නණය කොට ගන්න, නිතර ශ්‍රවණය කරන්න, නිතර විචක්ෂණය කරන්න. අප්‍රමාදීව මම මේ අදාදව මේ සද්ධර්ම අවබෝධයට පත් වෙනවාමයි කියන ගුණේ යොමු වෙන්න. හොද හොද මඩේ දානවට වැඩිය හොඳයි එක දිගට කැපවීමක් කරන්න අවබෝධය පහළ වෙන තුරුම. ඒට ඔබට පුළුවන්කම තියෙනවා පුජ්‍යලත්වය, ආත්ම දෘෂ්ටි ඉක්මවා යන්න. මුලින්ම සරලයි, මුලින්ම මේක තේරෙන්නේ නැහැ. සමහර අයට ගැඹුරු වැඩි, සමහර අයට සරල වැඩි. ඒ තමන්ගේ ස්වභාවය අනුව. නමුත් ඒකක්වත් නෙමෙයි ධර්මය කියලා කියන්නේ, වෙනම දෙයක්. ඒසය සරලවත් ගැඹුරුවත් නැහැ, ඒ ස්වභාවිකයි. ඒ ස්වභාවික සත්‍ය අවබෝධ කරගන්න යම් ආකාරයක මහන්සියක්, කැපවීමක්, කාලයක් ගත කරන්න වෙනවා. මොකද හේතුව ඔබ පුරුදු කරලා තියෙන ඉන්ද්‍රිය සාපේක්ෂිත ධර්ම. මේක ඉන්ද්‍රිය සාපේක්ෂිත නැවි නිර්පේක්ෂිත ධර්මයක්. ඉන්ද්‍රියට සම්බන්ධ නැහැ, ඉන්ද්‍රියට සමාන නැති ධර්මතාවයක්. ඒ නිසා ඒ අසම සම ධර්මය ඔබටත් දකින්න වාසනාව වාසනාව ලැබේවා කියලා හැමදෙනාටම සත්‍යයේ පිහිට තුරුණුවන් සරණ ලැබේවා. 13 වන සරණයි.